ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද 2021 වර්ෂයේ පළමු වන පසළොස්වක පොහොය දින ජනවාරි මාසයේ 28 මේ පළමුවෙනි පසළොස්වක පොහොය දිනය හෙළබිම වැසියන්ට යම් යම් වටිනාකම් තියෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මහියංගණයට වැඩම කරලා මේ ධර්ම දේශනාවක් කළා. එනිසා ඒකත් වැදගත් වෙනවා. ඒ වගේම තවත් බොහෝ කාරණා අනුව මේ දුරුතු පොහොය වැදගත් වෙනවා. අපි ඓතිහාසික කරුණු කෙසේ වෙතත් ඔබ සියලු දෙනාට මේ 2021 වර්ෂයේ මේ ධර්මය දේශනා කරන්නේ ඔබට යම්කිසි යථාභූත ඥාන දර්ශනයක් ලබා ගන්න. මේ යථාභූත ඥාන දර්ශනය ලබා ගැනීම තමයි බෞද්ධයෙකු විසින් ධර්මය අහලා තේරුම් අරගෙන කළ යුත්තේ. මේ යථාභූත ඥාන දර්ශනය ලැබිය යුත්තේ මේ පඤ්චස්කන්ධය පිළිබඳව සහ පඤ්චස්කන්ධ උපාදානීය පිළිබඳව. පඤ්චස්කන්ධය එකක්, පඤ්චස්කන්ධ උපාදානීය තව එකක්. බුදුහාමුදුරුවෝ මේ ලෝකයාට මේ ධර්මය දේශනා කරනකොට මේ පඤ්චස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් දෙකක් හැටියට තමා දේශනා කළේ, කියා දුන්නේ, විග්‍රහ කළේ, විස්තර කළේ. දැන් අද වෙන විට රටේ බොහෝ බෞද්ධයෝ හිතනවා මේ පඤ්චස්කන්ධය කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව කියලා. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවටත් සම්මතයෙන් මිනිස්සු පඤ්චස්කන්ධය කියනවා. මේ ශරීර කූඩුවෙත් පඤ්චස්කන්ධ කොටස් තමයි තියෙන්නේ. නමුත් ශරීර කූඩුව නෙමේ මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ පඤ්චස්කන්ධය තියෙන්නේ. මේක කොටස් පහකට බෙදෙනවා. ඒකයි පංච කිව්වේ. පංච කිව්වේ පහක්. රූප කොටස රූපස්කන්ධය, වේදනා කොටස වේදනාස්කන්ධය, සංඥා කොටස සංඥාස්කන්ධය, සංකාර කොටස සංකාරස්කන්ධය, විඥාන කොටස විඥානස්කන්ධය. එතකොට මේ පඤ්චස්කන්ධය කියන වචනෙත් පංච උපාදානස්කන්ධය කියන වචනපතේත් තියෙනවා කොටස් පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. හැබැයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පඤ්චස්කන්ධය තමා සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මමකොට මගේකොට මගේ කැමැත්තට අනුව තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ වසගේ අයිතිය පාලනයේ පාත්ත ගන්න නවත්ත ගන්න කල්පනා කරන්න. ඒ නිසා මිනිස්සු මාරයට බැඳින්නේ උපාදානය කරගන්නේ අභිනන්දනයෙන් ආස්වාදනය කරන්නේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම. මේ පංචස්කන්ධය තමන්ගේ කියලා ගැනීම. මමයයි ගැනීම. ඒතන් මම. මගේයයි ගැනීම. ඒසෝ හමස්. ඒ වගේම තමන්ගේ සන්තකයේ අයිතිය පාලනේ පාත්ත ගන්න පුළුවන් කියලා එත්ත මේ කල්පනා කිරීම. ඒතන් මම ඒසෝ හමස්මි. ඒසෝ මේ අත්තාටි. ඒසෝ මේ අත්තාටි කියන්නේ තමන්ගේ සන්තකයේ අයිතිය පාලනේ කැමැති පරිදි පවත්වාගෙන යන්න නවත්ත ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය කියන එක බුද්ධ දේශනාවේ තියෙන මේ වචනේ ඔබ බෞද්ධයෙක් හැටියට හොඳට තේරුම් ගත යුතුයි. මේ පංචස්කන්ධ උපාදානය කියන වචනේ ඊට වෙනස් වචනයක් බව හොඳට තේරුම් ගත යුතුයි. මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙන්නේ යම්කිසි පුද්ගලයෙකු තුළ සක්කාය දිට්ඨියක් තියෙනවා. මේක පැහැදිලිව චූල වේදල්ල සූත්‍රයේ බුද්ධ දේශනාවේ තියෙන මජ්ඣිම නිකායේ එන ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වැදගත් සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ චූල වේදල්ල මහා වේදල්ල කියලා සූත්‍ර දෙකක් වේදල්ල. මේකේ අහනවා කතං පනායෙය සක්කාදිට්ටි හෝදීටි. කෙනෙකු සක්කාය දිට්ඨිය දැඩිකොට ගන්නේ කොහොමද? ඉදා උසෝ විසාක අසුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. එහෙම ධර්මයේ නොදන්නා ධර්මයේ නොඇසු දහම් ඇස පාදා නොගත් ධර්මයේ හැසිරෙන්නට නොදත් අසුතවත් පුතග්ඥන පුද්ගලයා මේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට අරමුණු වන මේ පංචස්කන්ධය රූපං අත්තතෝ සමනුප්පස්සති. මේ රූපය තමන්ගේ සන්තකයේ අයිතිය පවත්වා ගන්න පුළුවන් කියන තීරණයක් ගන්නවා. රූපවන්තංවා අත්තානං. මම රූපවන්තයෙක්, එහෙම නැත්නම් ප්‍රියමනාප තත්ත්වයට පත්වෙන්න ඕන කියලා හිතෙනවා. අත්තනිවා රූපං. රූපය මමත්වයෙන් මඤ්ඤතාවයෙන් ගන්නවා. ඒ වගේම රූපං රූපස්මින් වා අත්තානං. මගේ වසඟේ කැමැත්ත අනුව පාත්ව ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ අනුව ඒ පුද්ගලයා මේ පංචස්කන්ධය, මේ රූපය ගැන කිව්වේ. ඒ වගේම වේදනා, වේදනාත් අත්තතෝ සමනුප්පස්සති. වේදනං අත්තතෝ සමනුප්පස්සති. වේදනාවන්තං වා අත්තානං. වේදනං වා රූපං. වේදනං වා අට්ටානං හැටියටත් ගන්නවා. ඒවගම සංඥා සංකාර විඤ්ඥාන පහම පංචස්කන්නයම මේ විටියට කල්පනා කරනවා. තමන්ගේකොට මගේකොට මමත්වයෙන් මඤ්ඤතාවයෙන් තමන්ගේ සන්තකය අයිටය පවත්ව ගන්න පුළුවන් කැමැත්ත අනුව කියන. එය අනුව රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහම ඒ පුද්ගලයා අත්තතෝ සමන උප්පස්සති, අත්තානං අත්තනිවා, ඒ වගේම රූපස්මින් අත්මා වේදනීවා අත්තා මේ විදියට කල්පනා කරනවා. අත්ත කියන්නේ මම, මමත්වය, මම මඤ්ඤතාවය, මගේකොට සැලකීම. ඒ අනුව රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන මේ පහම තමන්ට කැමති පරිදි තමන්ගේ පාලනය සන්තකයේ අයිතිය පරිහරණයට පාත්තගන්න පුළුවන් කියලා ඒ පුද්ගලයා කල්පනා කරනකොට ඒ පුද්ගලයා සක්කාය දිට්ඨියට දිට්ඨිගත වෙනවා. සක්කාය දිට්ඨිගත වුණාම ඒ පුද්ගලයා අර අසුතවත් පුතග්ඥන පුද්ගලයෙක් හැටියට, ධර්මය නොදන්නා කෙනෙක් හැටියට මේ කටයුතු කරනවා. ඒ අනුව උපාදානය ඒ පුද්ගලයාතින් සිද්ධ වෙනවා. එතකොට මේ උපාදානය සිද්ධ වෙන්න හේතුව තමා සක්කාය දිට්ටි හෝති. එතකොට ඔබ කල්පනා කරන්න ඕන මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංචස්කන්ධය පරිහරණය නොකර, භාවිතා නොකර, පාවිච්චි නොකර කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට, බුදුවරයෙකුට, බුදුහාමුදුරුවන්ට කාටවත් ජීවත් වෙන්න බෑ. මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංචස්කන්ධයම භාවිතා කරන්න වෙනවා, පරිහරණය කරන්න වෙනවා, පාවිච්චි කරන්න වෙනවා, ජීවත් වෙනවා. හැබැයි සියලු මේ ධර්මය දන්නා, තේරුම් ගත්ත, සක්කාය දිට්ඨියෙන් මිදුණු ආර්යයන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ, බුදුවරු, අරහතුන් වහන්සේලා ඔය රූපවේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංචස්කන්ධය පරිහරණය කළාට තණ්හාවෙන් උපාදානය කරගන්නේ නැහැ. තණ්හාවෙන් උපාදානය කරගන්නේ නැහැ. එතකොට ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕනේ මේ පෘථග්ජන පුද්ගලයන් මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ තණ්හාවක් ඇතිවන නිසා. තණ්හාව මූලික වෙනවා තණ්හාපච්චා උපාදාන. තණ්හාපච්චා උපාදාන. තණ්හාව නිසයි ඒ පංචස්කන්ධයම උපාදාන. උපාදානය කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට, ඒ පුද්ගලයා තුළ යම් බැඳීමක් ඇති වෙනවා, බද්ධ වෙනවා. මේ බැඳීම ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙනවා. මේ බැඳීම විවිධ ආකාරයට, මේ බැඳීම තමා අපි තේරුම් ගන්න ඕන මේ බැඳීම නිසා සිදුවන දේ විග්‍රහ කරන්න ත්‍රිපිටකේ තියෙනවා අරහන්ත වර්ගයේ සූත්‍ර ධර්ම 10ක්ම තියෙනවා. මේ සූත්‍ර ධර්ම තුනෙන්ම, 10න් තුනකම බුදුහාමුදුරුව පැහැදිලිවම මේ බැඳීම නිසා ඇතිවන ප්‍රතිඵලය විග්‍රහ කරලා තියෙනවා. මේ උපාදීය සූත්‍රය, මඤ්ඤමාන සූත්‍රය, ඒ වගේම ඊළඟ සූත්‍රය වූ අභිනන්ද සූත්‍රය. සූත්‍ර තුනක් තියෙනවා සංයුක්ත නිකායේ. මේ සූත්‍ර තුනේම එකම කාරණය තමා විග්‍රහ කරන්නේ. හේතු තුනක්. හේතු තුනයි, ප්‍රතිඵලය එකයි. පළවෙනි සූත්‍රයේ විග්‍රහ කරනවා, මේකේ තියෙන්නේ අතකෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවතේන උපසංකමි උපසංකමිත්වා මෙම ඒකමන්තං නිසින්නෝකෝ භික්ඛු භගවන්තං එතද වූච. බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ ජේතවනාරාමේ ඇවිල්ලා සාවත්ති සැවැත්නුවර මේ එක්තරා භික්ඛු කෙනෙක් ඇහිලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, සාදු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මට මේ නිවන් දකින්නට මගපල ලබන්නට උපකාරවන ධර්මයක් දේශනා කරන්න කිය. ඒගමන බුදුහාමුදුරුව දේශනා කරනවා උපාදියමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අනුපාදියමානෝ මුත්තෝ පාපිමතු. පාපිමතෝ කියන්නේ මාරයට. එතකොට යම්කිසි කෙනෙක් උපාදියමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස. යම්කිසි කෙනෙක් මේ උපාදානය හිතෙන් ඇති කරගන්නවා නම් හිතේ උපාදානය ඇති වෙන්නේ බද්දෝ මාරස්ස. මාරයට බැඳිනවා. මාරයට බැඳින්නේ යම්කිසි කෙනෙක් උපාදානයක් හිතේ ඇති කරගත්. උපාදියමානෝ. අනුපාදියමානෝ ඒක අනිත් පැත්ත කියනවා අනුපාදියමානෝ බිකු මුත්තෝ පාපිමතෝ. මුත්තෝ කියන්නේ මිදී නිදහස් වෙනවා. පාපිමතෝ කියන්නේ මාරයගෙන්. එතකොට උපාදියමානෝ බික්කු බද්දෝ මාරස්ස අනුපාදියමානෝ මුත්තෝ පාපිමතෝති. මාරයට කියන නම තම පාපිමතෝ. මාරයගෙන් මිදී නිදහස් වෙනවා අනුපාදියමානෝ. උපාදියමානෝ බද්දෝ මාරස්ස. බද්දෝ කියන්නේ බැඳිනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව දේශනා කරනවා ඒ හාමුදුරුව ඒ ඇහුව භික්ඛුව අහනවා මේක විග්‍රහ කරන්න මේක තේරුම් ගත්තා මේක විස්තර කරන්න. ඒගමන කියනවා මේක විග්‍රහ කරලා බෙදනවා අර පංචස්කන්ධය පළවෙනි එක රූපංකෝ බන්තේ උපාදීයමානෝ බද්දෝ මාරස්ස රූපංකෝ අනුපාදියමානෝ මුත්තෝ පාපිමතු. ඒවගම වේදනං උපාදියමානෝ බද්දෝ මාරස්ස වේදනං අනුපාදියමානෝ මුත්තෝ පාපිමතු. සංඥා සංකාර අන්තිමට විඤ්ඥානං උපාදියමානෝ බද්දෝ මාරස්ස අනුපාදියමානෝ මුත්තෝ පාපිමතු. ඉමස්ස කවාහම්බන්තේ භගවතා සංකිට්ටේන වාසිසත්ස ඒවන් විට්ටාරයන අත්තං ආජානාම. මේ එතකොට මේ පංචස්කන්ධය තමා මාරයට අහුවෙන උගුල. එතකොට මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ධයම තමා උපාදානය කරගන්න. උපාදානය මිදෙන්නත් අනුපාදියමානෝ මේ පංචස්කන්ධය. එතකොට මේ උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවෙන් මිදුනොත් උපාදානයෙන් මිදෙනවා. එතකොට මේ මායයට බැඳෙන්නේ මේ පුද්ගලයෙක් තුළ තියෙන උපාදානය කියන වැරදි දේ නිසා, වැරදි ක්‍රියා. එහෙමනම් ඔබ සියලු දෙනා බෞද්ධයන් හැටියට තේරුම් ගන්න ඕන මේ හිතේ යමක් කෙරෙහි ඇතිවන උපාදානය යමක් කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. පංචස්කන්ධය භාවිතා නොකර පරිහරණය නොකර පාවිච්චි නොකර කෙනෙකුට බුදු කෙනෙකුට වුණත් අරහතුන් වහන්සේ කෙනෙකුට වුණත් පෘථග්ජන කෙනෙකුට වුණත් විනාඩියක් දෙකක්වත් පංචස්කන්ධය පරිහරණය නොකර භාවිතා නොකර ජීවත් වෙන්න බෑ. හැබැයි මේ පංචස්කන්ධය පරිහරණය කරනවා භාවිතා කරනවා කියන එකත් පංචස්කන්ධය උපාදානය කරගන්නවා තණ්හාවෙන් කියන එකත් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ උපාදානයෙන් මිදෙන්න ඕන මොකද? මේ උපාදානයෙන් මිදෙන්නේ කොහොමද? මේ උපාදානයේ තියෙන ආදීනවානුසංස මොනවද? උපාදානයෙන් මිදුණු පුද්ගලයාට තියෙන නිදහස විමුක්තිය සහනය සුවය මොකද්ද? මෙන්න මේක තේරුම් ගන්න ඕන. එතකොට මේක තේරුම් ගන්න පුද්ගලයෙක් තමා අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ, බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ, ධර්මය අනුගමනය කරන පුද්ගලයෙක් වෙන්නේ, මග ඵල ලබන්නට කටයුතු කරන පුද්ගලයෙක් වෙන්නේ. එතකොට මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වෙලා දේශනා කරන ධර්මය, බුද්ධ ශ්‍රාවකයෙක් ලෝකයාට දේශනා කරන ධර්මය දේශනා කරන්නේ මෙන්න මේ උපාදානේ අනුපාදීයමානෝ තත්වයට පත්වෙන. උපාදානයෙන් මුදවා නිදහස් කරගන්න. මේ උපාදානයේ මුදවා නිදහස් කරගන්න නිකම්ම බෑ. මේකට තව කරුණු කීපයක් තියෙනවා. කළ යුතු ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාත්මක විය යුතු. ඒක නිසා අපි දැන් මේ සූත්‍රයේ මේ උපාදීයමානෝ සූත්‍රයේ තියෙන්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගත්තාම භික්ඛු කෙනෙක් බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමුතෝ. ඊගාව සූත්‍රය මඤ්ඤමාන සූත්‍රය. මඤ්ඤමානය කියන්නේ දැන් අර පළවෙනි එක කිව්වේ පංචස්කන්ධය උපාදානය කර. දෙවෙනි සූත්‍රය මේ පංචස්කන්ධයම මඤ්ඤමානයෙන් මමත්වයෙන් ගැනීම. මඤ්ඤමානෝ භික්ඛු මඤ්ඤමානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස මඤ්ඤමානෝ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. දැන් මේ මඤ්ඤමානය, මඤ්ඤමානය කියන වචනේ මාගදී භාෂාවේ වචනයක්. මේ වචනේ හොඳට ඔබ බෞද්ධය හැටියට තේරුම් ගන්න ඕන. මේක මමත්වයෙන් මගේ කොට අත්තසේ මමත්වයෙන් ගැනීම, මගේ කොට ගැනීම. මේ අත්තසේ ගැනීම නැවත සිද්ධ වෙන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති හැටියට ගත්තොත් ඒක මමත්වයෙන් ගත්තා. රූපය මම, රූපය මගේ, රූපය මගේ පාලනයේ වසඟයේ සන්තකයේ අයිතියේ මට කැමති දේ පවත්වාගත ගන්න පුළුවන්. ඒ අනුව ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත්. යම් කිසි කෙනෙක් මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කොටස් පහම නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති හැටියට දකිනවනම් කල්පනා කරනවනම් රූපය මගේයි ගැනීම මමයයි ගැනීමට සුදුසු නොවන්නේ මේ. රූපය මගේයි ගැනීමට සුදුසු නොවන්නේ මේ. රූපය මගේ සන්තකයේ අයිතියේ පාලනයේ වසඟයේ මට කැමති දේ පවත්වා ගැනීමට සුදුසු නොවන්නේ මේ. නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාත. එහෙම කල්පනා කරනවා නම් ඒ පුද්ගලයා අමඤ්ඤමානු. අර රූපය මමයයි ගැනීමට සුදුසුයි, මගේයයි ගැනීමට සුදුසුයි, මගේ සන්තකයේ අයිතිය පාලනේ මගේ කැමැත්ත අනුව මට පවත්වා ගැනීමට සුදුසුයි කියන පුද්ගලයා, හිතන පුද්ගලයා මඤ්ඤමානු බද්දෝ මාරස්. මාරයට බැඳිනවා. එතකොට මේ මාරයට බැඳෙන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව අර පළවෙනි එකේ තියෙන්නේ උපාදානය නිසා. දෙවෙනි සූත්‍රයේ තියෙන්නේ මේ මඤ්ඤතාවය නිසා. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත්. මමත්වයෙන් ගන්නා නිසා, මගේ අයි ගැනීමට සුදුසුයයි සිතන නිසා, මගේ වසඟේ අයිතිය පාලනය පාත්ව ගන්න පුළුවන් නිසා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම, මේ පහම පංචස්කන්ධයම අර සුතවත් අරිය ශ්‍රාවකයා හිතන විදිහත්, අසුතවත් පුතග්ජන පුද්ගලයා හිතන විදිහත් දෙකක්. එතකොට සුතවත් අරිය ශ්‍රාවකයා නිතරම හිතනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නේතං මම නේසෝ අහමස්මි නමේසෝ අත්තාති. අසුතවත් පුතඥාන පුද්ගලයා මේ ගැන දන්නේ. ඒ පුද්ගලයා හිතන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති. එතකොට මේ ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති කියලා හිතන්නේ අසුතවත් ධර්මය නොදන්නා පෘථග්ජන පුද්ගලයා නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාතිසේ කල්පනා කරන්නේ හිතන්නේ සුතවත් අරිය ශ්‍රාවකයා. මේක ප්‍රතිඵලය තමා අර ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති කියලා කල්පනා කරන පුද්ගලයා මඤ්ඤමානෝ මමත්වයෙන් ගන්නවා. ඒ අනුව බද්ධෝ මාරස්ස මාරයට බැඳෙනවා. අර නේතංමම නේසෝ අහමස්මි න මේසෝ අත්තාති කියන පුද්ගලයා දන්නවා මේ මාරයට බැඳෙන බව. මාරයාගේ මිදී නිදහස් වෙන්න නම් මේක නේතංමම නේසෝ අහමස්මි න මේසෝ අත්තාති හැටියට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානයෙන් තොරව භාවිතා කරන්න පරිහරණය කරන්න දන්නවා. එතකොට ඒ පුද්ගලයා මාර්යයට බැඳෙන්නේ නැහැ. මඤ්ඤතාවයෙන් මිදෙනවා. ඉතින් ඒක නිසා මේ මඤ්ඤතාවය කියන තත්වය අසුතවත් පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙන වැරදි ගතියක්. මේ මඤ්ඤතාවයෙන් මිදෙන්නේ නැහැ කෙනෙකුට මේ ධර්මය තේරුම් අරගෙන අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගන්නකම්. මේ අඤ්ඤතාවීන්ද්‍රිය කියන එක ඔබ තුල තියෙනවා. දැන් අර කොණ්ඩඤ්ඤ බමුණට පංචවග්ගයේ භික්ඛූන්ට පස්වග මහණුන්ට බුදුහාමුදුරුව අර ඉසිපතනාරාමයට ගිහිල්ලා ඉසිම්බැස්ස ගලදී මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන තාක්කල් මේ පංචවග්ගයේ භික්ඛූන් මඤ්ඤමානෝ භික්ඛු, ඒ කියන්නේ මඤ්ඤතාවයෙන් කටයුතු කරපු භික්ඛූන්. නමුත් මේ පංචවග්ගයේ භික්ඛූන්ට අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළාම අර කොණ්ඩඤ්ඤ බමුණා මඤ්ඤතාවයෙන් මිදිලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට අඤ්ඤතාවීන්ද්‍රය මතු කරගත් කෙනෙක් බවට පත් වුණා. එතකොට ඔබ සියලු දෙනාටම මේක සාධාරණයි, මේක සත්‍යයි. ඔබ සියලු දෙනාම මේක තේරුම් ගන්නා තාක්කල් නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාති යථා භූත ඥාන දර්ශනෙන් දකින්නත් කල් තේරුම් ගන්නකල් ඔබ සියලු දෙනාමත් පෘථග්ජන පුද්ගලය හැටියට මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස මාරයට බැඳෙන පුද්ගලය. ඔබ යම් කිසි වෙලාවක මේක තේරුම් ගත්තොත් අමඤ්ඤමානෝ මුත්තෝ පාපෝටි, අර පාපී මාරයාගෙන් ඔබට මිදෙන්න පුළුවන්. එතකොට මේ මාරයට බැඳෙනවා කියන්නේ පළවෙනි සූත්‍රයේ තියෙන උපාදානයෙන් මාරයට බැඳෙනවා. දෙවෙනි සූත්‍රයේ තියෙන්නේ මඤ්ඤතාවයෙන් කල්පනා කරනකොට, කටයුතු කරනකොට, ක්‍රියා කරනකොට මඤ්ඤතාවයෙන්. මඤ්ඤතාවය කියන්නේ මම කොට මගේ කොට ගැනීම, මමත්වයෙන් කටයුතු කිරීම. මේ මමත්වය මඤ්ඤතාවය කියන වචනේ බුද්ධ දේශනාවේ තියෙනවා. මමායනය, සම්මතාවය, අත්ත භාවය, ඒවගේ මඤ්ඤතාවය, අස්මිමානය, මේ වගේ වචන ගණනාවකින්ම මේ කියනවා මේ මඤ්ඤතාවය. සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මේ ධර්මය හරි හැටියට තේරුම් ගන්නා තාකල් මඤ්ඤතාවෙන් කටයුතු කරනවා. මේ මඤ්ඤතාවෙන් මිදෙන තාකල් අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙන්නේ නැහැ. එතකොට ඔබ යම්කිසි වෙලාවක මේ බණ අහලා තේරුම් අරගෙන මේ පංචස්කන්ධය කෙරෙහි ඔබේ තියෙන දැක්ම පිරිසිදු කරගත්තොත් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියලා කල්පනා කරොත් එහෙම නැත්නම් ඒවා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං හැටියට තේරුම් ගත්තොත් ඒ අනුව ඔබටත් පුළුවන් වෙනවා ඔය මඤ්ඤතාවයෙන් මිදී නිදහස් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු කරගන්න. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන, ධානයක් ලැබුවට අභිඥා ලැබුවට අර කොණ්ඩඤ්ඤ බමුණ පංචවග්ගයේ භික්ඛූන් මඤ්ඤතාවයෙන් මිදිලා තිබුණේ නැහැ. අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වුණේ නැහැ. දැන් ඔය කොණ්ඩඤ්ඤ බමුණ බෝසත් කුමාරයා ඉපදුන දවසේ ඉපදිලා දින කිහිපයකින් අර නන්තබන උත්සවයට ආවා. ඉසිවරු හිටියා ඒ කාලේ, ධ්‍යානලාභීන් හිටියා, අභිඥාලාභීන් හිටියා. එයා තමයි කැඳෙව්වේ මේ බෝසත් කුමාරයාට නන්තබන. එදා ධ්‍යානලාභී අභිඥාලාභී ඉසිවරේ මේ කොණ්ඩඤ්ඤ බමුණ ඇතුළු බොහෝ දෙනෙක්. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ ඔය කියන නන්තබන දිනේට අවුරුදු 35කට පස්සේ. 29ක් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙදර හිටියා, අවුරුදු 6ක් ධර්මය හොයමින් මේ මහබිනික්මන කරලා ධර්මය හෙව්වා. අවසානයේ වසර 35දී තමා වයස බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණේ. මේ බුද්ධත්වයට පත් වෙලා පළමු වරටම තමා මේ කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි පංචවග්ගයේ භික්ඛූන්ට ධර්මය දේශනා කළේ, බණ කිව්වේ. එතකොට මෙතෙක්කල් ලෝකේ මේ මඤ්ඤතාවයෙන් මිදෙන ධර්මතාවයක් කවුරුවත් දේශනා කරේ නැහැ, දැනගෙන හිටියේ නැහැ, කියා දුන්නේ නැහැ, තේරුම් අරගෙන හිටියේ නැහැ. දැන් අදත් තත්වය ඒකයි. මේ මඤ්ඤතාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. මේ මඤ්ඤතාවයෙන් මිදී නිදහස් වෙන ක්‍රමය බුදුහාමුදුරුවෝ හොයාගෙන දේශනා කරපු ධර්මයක්. දැන් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මය ඔය ත්‍රිපිටක ධර්මයේ පැහැදිලිව පිරිසිදුව තියෙනවා. මේ ත්‍රිපිටකේ වැදගත්ම සූත්‍ර ධර්ම තියෙන්නේ මජ්ඣිම නිකායේ. මේ මජ්ඣිම නිකායේ පළවෙනිම සූත්‍රය තමයි සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය. ඔබ මේක හොඳට අහලා ඇති, සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය. මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ විග්‍රහ කරලා මේ මඤ්ඤතාවෙන් මිදී නිදහසන පියවර තුනක්. මඤ්ඤමානෝ මාමඤ්ඤමානෝ න මඤ්ඤමානෝ. එතකොට මඤ්ඤ මාමඤ්ඤ න මඤ්ඤ. මේ මඤ්ඤතාවෙන් මිදී නිදහස් වීම තමයි සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් කියන මගඵලවලට පත් වීම. එතකොට අරහතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ පසේ බුද්ධත්වයට පත් වූ පසේ බුදුහාමුදුරුවෝ සෝතාපට්ටි ඵලයට පත් වෙන පුද්ගලයාත් මේ මඤ්ඤමානයෙන් මඤ්ඤතාවෙන් මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ දැක්ම මාමඤ්ඤති. අරහත්ත්වයට පත් වුණාම න මඤ්ඤ. මඤ්ඤතාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ පුද්ගලයෙක්. අමඤ්ඤමානෝ. ඉතින් ඒක නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන, අර අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් මේ මඤ්ඤතාවෙන් මඤ්ඤමානෙන් මමායනෙන් මමත්වයෙන් අසුමානෙන් මොකද මේ කටයුතු කරන්න. ඔය සියලු කටයුතු කරන්නේ අස්මිමානය මඤ්ඤතාවයෙන් අත්තභාවය. අත්තභාවය කියන්නේ ඔය මඤ්ඤතාවයට තමක් තවත් නමක්. නමුත් මේ අත්තභාව පටිලාභය කියන එක අත්තභාව මමත්වය ආත්ම කියලා ත්‍රිපිටකයේ වැරදියට පස්සේ කාලෙක සිංහලට පරිවර්තනය කළ තියෙනවා. ආත්ම අත්ත කියන වචනෙට ආත්ම, අනත්ත කියන වචනෙට අනාත්ම. ඒවා පසුකාලීනව ත්‍රිපිටකයේ වැරදියට සිංහලට පරිවර්තනය කරපු මිනිස්සුන්ගේ වැරදි වචන. බුද්ධ දේශනාවේ කොහේවත් ආත්ම අනාත්ම කියන අර්ථයක් කරයක් තේරුමක් නැහැ. ඒක වැරදි. ඒක නිසා මේ ආත්මනාත්ම කියලා ගන්න තත්ත්වයක් තියෙනවා නම්, කවුරුහරි දේශනා කරනවා නම් ආත්මනාත්ම කියලා වචන දෙකක් පාවිච්චි කරලා මේ බුද්ධ ධර්මය, ඒක අර හැම තැනකම අත්ත අනත්ත කියන වචන දෙකට තමයි, අත්ත කියන වචනේ හැම තැනකම තියෙනවා එතන ආත්ම කියලා දැම්මා, අනත්ත කියලා වචන තියෙනවා එතෙන්ට අනාත්ම කියලා දැම්ම පරිවර්තනය කළා. ඒක පසුකාලීනව මේ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරනකොට බැරදියට කියපු වචන දෙකක්. ඒවා බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. බුද්ධ දේශනාව ආත්මවාදයක් අනාත්මවාගයක් කියා දුන්න දේශනා කර මතුකර ධර්මයක් නෙමේ. බුද්ධ දේශනාව මේ මඤ්ඤමානය අමඤ්ඤමානය අත්ත භාව පටිලාභය අනත්ත භාව පටිලාභය විග්‍රහ, අත්ත අනත්ත දේශනා කරපු ධර්මයක්. ඉතින් ඒක නිසා මේ අත්ත අනත්ත තේරුම් ගන්න තාක්කල් අත්ත කිව්වේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. අත්ත විග්‍රහ කරලා තියෙනවා. අනත්ත විග්‍රහ කරලා තියෙනවා. නේතං වම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. මේ විග්‍රහය තේරුම් ගන්නා තාක්කල් නිවැරදිව ප්‍රායෝගිකව ඔබට මඤ්ඤතාවයෙන් මිදෙන්න බෑ. ඔබ කොයි වෙලාවක හරි කොයි අවස්ථාවක හරි බලනවා නම් මේ ආත්මානාත්ම කියන තත්වයෙන් ආත්ම තත්වයෙන් අනාත්ම තත්වයට පත්වෙන්න ඔබට නිවනක් ලබන්න කොහෙවත් බෑ. එතකොට මේ අත්ත කියන වචනේ තියෙන්නේ තේරුම අස්මිමානය, මඤ්ඤතාවය, මමත්වය. යමක් උපාදානය කරගත්තොත් තණ්හාවෙන් ඒ අනුව ඔබ මඤ්ඤතාවයෙන් කටයුතු කරනවා. ඒ අනුව ඔබ ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියලා මඤ්ඤතාවයෙන් අසුමානයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ මේ පංචස්කන්ධයම ඔබට කල්පනා කරන්න පුළුවන් නම් ඔබට කැමතිසේ ඔබේ වසඟයේ අයිතියේ යමක් පවත්ව ගන්න, පාලනය කරන්න, නවත්ත ගන්න බෑ. මේක විපරිණාමයට පත් වෙනවා. එතකොට මේ අත්ත අනත්ත කියලා වචන දෙකක් තියෙනවා. මේ අනත්ත කියන වචනෙට බොහෝ තැන්වල ත්‍රිපිටකයේ තියෙන්නේ විපරිණාම ධර්මය, විපරිණාම ධම්ම. එතකොට අත්ත කියන්නේ අවිපරිණාම ධර්මය, අනත්ත කියන්නේ විපරිණාම ධර්මය. ආත්ම අනාත්ම එහෙම නෙමෙයි. මේ විපරිණාමය බොහෝ දුරටම හැම සූත්‍රයකම, වැදගත් හැම සූත්‍රයකම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ත්‍රිලක්ෂණය අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අනිච්චං දුක්කං විපරිනාම දම්මං හැටියට තමා කල්පනා කරන්න ඕන සීමපත් කරන්න ඕන මෙනෙහි කරන්න ඕන. මේක දැන් මේක වචනය තුන අනිච්චං දුක්කං විපරිනාම දම්මං. නමුත් අර මඤ්ඤතාවයෙන් කටයුතු කරන ධර්මය නොදන්නා අසුතවත් පුතග්ජන පුද්ගලයා මේක නිච්චතෝ සුකතෝ අත්තතෝ. නිච්චසේ සුකසේ අත්තසේ අවිපරිණාම ධම්මසේ කල්පනා කරන. එතකොට මේ උපාදානය කරගන්න බෑ, තණ්හාවෙන් අල්ලගන්න බෑ, අයිති කරගන්න බෑ, එකතු කරගන්න බෑ. යමක් අනිච්චසේ අනිච්ඡං සේ කටයුතු කරනවා. ඒක දුකට හේතු වෙන බව තේරුම් ගත්තොත්, ඒක විපරිණාමයට පත් වෙන බව තේරුම් ගන්න. නමුත් ඒක උපාදානය කරගන්නේ පුද්ගලයෝ ඒක නිච්චසේ දකිනවා, ඒක සුඛසේ දකිනවා, ඒක අවිපරිණාම ධර්මයක්සේ අත්තසේ මඤ්ඤතාවෙන් දකිනවා, අසමානෙන් දකිනවා. මේ නිච්ච සුඛාත්ත කියන වචන තුනේ එකතුව තමයි අට්ඨේ හරේ අස්මිමානය. එතකොට අස්මිමානයෙන් කටයුතු කරන පුද්ගලයා තමයි අර මඤ්ඤතාවයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ පුද්ගලයා තමයි මේ තණ්හාවෙන් පංචස්කන්ධයම උපාදානය කරන්නේ. එතකොට මේ පංචස්කන්ධයම උපාදානය කරගන්නට හේතුව ඔබ ඔය දකින රූප වේදනා, රූප විඳින වේදනා, අර දකින සංඥා, සංඥා කිව්වහම වේදනා කිව්වහම මේකේ තියෙනවා, මේ රූප කියන එකේ තියෙනවා ඔබ හිතනවට වඩා ලොකු විභජනය, බෙදීම. මේ රූප, මේ වේදනා, මේ සංඥා, මේ සංකාර, මේ විඥාන කියන පහම අර පංච උපාදානස්කන්ධය හැටියට, පංචස්කන්ධය හැටියට තියෙනවා. නමුත් මේ රූප කියන එක ඊට වඩා හුඟක් බෙදන්න පුළුවන්, බෙදලා බලන්න පුළුවන්. ඇහෙන් දකින රූපත් රූප, කනෙන් අහන රූපත් රූප, නාසයට එන ගඳ සුවඳත් රූප, දිවට එන රස රූපත් රූප, ඒ වගේම කයට එන පහස පොට්ටබ්බත් රූප, මනසට එන ධම්මත් රූප. එතකොට මේ දැන් පංචස්කන්ධයක් තියෙනවා, රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේකෙන් මම මේ එකක් ගත්තේ රූප. මේ සිංහල භාෂාවේ කියන රූප කියන කතාවට නෙමේ, ඊට වඩා හුඟක් විග්‍රහයක් තියෙන, විස්තරයක් තියෙන, බෙදලා බලන්න පුළුවන් දෙයක් මේ රූප. ඔය ඇහැට දකින රූපත් රූප, කනට ඇහෙන ශබ්ද රූප, නාසයට එන ගඳ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පහස පොට්ටබ්බ රූප, මනසට එන ධම්ම රූප. මේ රූප සමහර විටක ඔබ මඤ්ඤතාවෙන් සලකනකොට ප්‍රිය මනාප මිහිරි මధుර සුඛ සෝමනස්ස සාගත රූප වෙන්න පුළුවන්. ඒවට ඔබ ඇලෙනවා. ඒ වගේම දුක් දෝමනස්ස අප්‍රිය අමිහිරි අමනාප රූප වෙන්න පුළුවන්. ඒවටත් ඔබ ගැටෙනවා. ඒකත් අර මඤ්ඤමානේ ලක්ෂණය. ඒ වගේම ඔබ මේ අදුක්කම අසුකසේ මෙයා සංසන්දනය කළ බලනවා, මැනලා බලනවා. ඒ අනුවත් ඔබ එක පැත්තකට යනවා, එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඒ නිසා මේ ඇහැට කණ්ඩ නාසයට නාසයට දිවට කයට මනට හම්බ වෙන දකින බලන අහන විඳින රූප තුන් ආකාරයි. ප්‍රිය මනාප රූප, අප්‍රිය අමිහිරි රූප, අදුක්කම අසුක රූප. එම නන්නන් සුඛ සෝමනස්ස සාගත රූප, දුක් දෝමනස්ස සාගත රූප, අදුක්කම අසුක රූප. ඔය රූප තුනටම අර මඤ්ඤමානයෙන් කටයුතු කරන ධර්මයේ නොදන්නා පුද්ගලයා ඒක ප්‍රිය මනාප රූපයන් නම් ඒකට ඒක අල්ල ගන්නවා, ඇලිනවා, තණ්හාවෙන් උපාදානය කරගන්නවා. ඒ වගේම දුක් දෝමනස්ස සාගත අප්‍රිය අමිහිරි රූපයක් නම් ඒකට ගැටෙනවා, තරහ වෙනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ව්‍යාපාදයක් හිතේ ඇති වෙනවා, හිතේ මඤ්ඤමානය මතුවෙනවා. ඒ වගේම මේක සංසන්ධනය කරලා මැනලා බලනවා අදුක්කම අසුක හැටියට ඒ අනුවත් එක්කො ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඒ අනුව මේ රූප කොටස් තුනයි. නැවත මේ රූප මේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහම මේ ආකාරයටම අපිට වැඩි කරලා බලන්න පුළුවන්, බෙදලා බලන්න පුළුවන්. නැවත මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මඤ්ඤමානයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ නැවත අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, කටුක රූප, හීන රූප, ප්‍රනීත රූප, ළඟ රූප, දුරේවා සන්තකේ, අති දුර රූප, ළඟ රූප, මේ ආකාරයට 11 ආකාරයකටත් ඔබ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම ඔබට පුළුවන් බෙදලා බලන්න. ඒ සියලු දේ ඔබ මේ ජීවත් වෙලා ඉන්න කාලේ පැයක් දෙකක් දවසක් ඇතුළත ඔය සියලු රූප ඔබට උපාදානය කරගන්නත් පුළුවන්, උපාදානයෙන් මිදෙන්නත් පුළුවන්, මඤ්ඤතාවයෙන් ගන්නත් පුළුවන්, අමඤ්ඤමානෝ කියලා ඒකෙන් මිදී නිදහස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ උපාදානයට හේතුව මේ මඤ්ඤමානයෙන් ගැනීම, මේ මමත්වයෙන් ගැනීම, මේ මගේ පවත් මගේ සන්තකයේ අයිතිය පාලනේ මගේ කැමැත්තට අනුව නවත්තගෙන පවත්ව ගන්න පුළුවන් කියන තීරණයක් ඔබ විසින් ගන්නවා. ඔබ හිතන්නකෝ මොකක් හරි ලස්සන පාරේ යනකොට කඩේක ෂෝකේස් එක හොඳ ලස්සන ඇඳුමක් දාලා තියෙනවා ෂෝකේස් එකේ. ඔබ මේ ඇඳුම දැක්ක ඇහෙන් යනකොට ඔබ හිතුවා මේක මට ගැලපෙන ඇඳුමක්, මට හොඳයි, මගේ මේ මොකට හරි ප්‍රියමනාපයි. ඊට පස්සේ ඔය ඇඳුම උපාදානය කරගත්. ඔබ මේ ඇඳුම උපාදානය කරගත්ත මඤ්ඤතාවයෙන් මමත්වයෙන් මේක නිත්‍යසේ සුඛසේ අත්තසේ මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට පවත්වන්න පුළුවන්, නවත්වන්න පුළුවන්. දැන් ඔය ඇඳුම ගත්තා. ඔය ඇඳුම ගත්තාට පස්සේ ඔබ මේ පිළිබඳව අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං කල්පනා කරන්න දන්න කෙනෙක් නෙමෙයි. ඒක නිසා වෙන්නේ අපි හිටමු ඔය ඇඳුම ඇඳගෙන යනවා. ඇඳුම ඇඳගෙන යනකොට වැහි දවසක එකපාරට වාහනයක් ආව මඩවලකින්. ඔය මඩවලෙන් අර වාහනේ ගියා මඩපාරක් වැදුන මේ ඇඳුමට. මේ මඩපාර යන්නේ නැති කහටක් තියෙනවා. දැන් මේක ඔබ අර නිච්චසේ සුඛසේ අත්තසේ අසුන්වානේ මමත්වෙන් මේ ඇඳුම පිළිබඳව කල්පනා කළ උපාදානය කරගෙන තණ්හා. නමුත් ඔබ තේරුම් ගත්තනම් මේකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම, මේ විපරිණාමයට පත් වුණා දැන් අර මඩපාරක් වැදුනා. ඒක නිසා ඔබ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා භූත ඥාන දර්ශනේ පජානාති නම් තේරුම් ගත්තනම් ඔබ මේකට ශෝක වෙන්නේ නැහැ. ඔබ මේකට කලබල වෙන්නේ නැහැ. ඔබ මේකට ඔබ දන්නවා මේක විපරිණාමයට පත් වෙන දෙයක්. මේක මේ විදියට විනාශ වෙන, විනාශ වෙන, විපරිණාමයට පත් වෙන මඩ මොනවා හරි පැල්ලම් හැදෙන දෙයක් කියලා. එනිසා ඔබ ඒකට කලබල වෙන්නේ නැහැ. ඔබේ හිත කිලුටු කරගත්තේ නැහැ. ඔබේ හිතේ දුකක් ශෝකයක් හෝ මොකක්වත් ඇති වුණේ නැහැ. ඒක නිසා ඔබ මේ දුකටපත් වෙන්නේ, ශෝකයටපත් වෙන්නේ, සතුටටපත් වෙන්නේ, ප්‍රීතිය මනාපයටපත් වෙන්නේ ඔබ ගාව අර වැරදි මඤ්ඤමානය, එහෙම නැත්නම් අර අස්මිමානය, නිච්චසේ සුඛසේ අත්තසේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳව ඔබේ දැන්ම දැක්ම තියෙන නිසා. නමුත් ඔබ අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගත්තනම් ඔබ තුල අස්මිමානයක් නැහැ. ඔබ නිබ්බිදා. ඔබ ඒකට බැඳෙන්නේ නැහැ. ඔබ ඒක නිබ්බිදායේ විරාගයේ නිරෝධයේ පටිච්චසමුප්පාදයේ. තිං ඒක නිසා මේක හොඳට තේරුම් ගන්ඩ ඕන මේ පංචස්කන්දයටම යම් කිසි කෙනෙක් බැඳුනොත් අර බද්දෝ මාරස්ස මාරයට බැඳිනවා. එතකොට මේ බුද්ධ දේශනාවේ ඔබ අහලා තියෙනවා මාර සංකල්පයක්. මාර සංකල්ප මේ මාර සංකල්පය ඔබ හදාගත්ත ඇතිකරගත්ත දෙයක් ඔබේ නොදැනුවත්කම නිසා. ඒ වගේම මුත්තෝ පාපිමතු ඔබ යම් ආකාරයකට අර උපාදානය කරගන්න නැත්නම් අනුපාදීයමානෝ බද්දෝ උපාදීයමානෝ බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතු. ඒ වගේම මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපමති. මුත්තෝ කියන්නේ මිදී නිදහස් වෙනවා. පාපමතෝ කියන්නේ මාරයට ගින්න තවන්නම. එතකොට මේ මාරය කියන්නේ ඔබ හදාගත්ත සංකල්පයක් බව හොඳට තේරුම් ගන්න ඕන. මාරය කියලා පුද්ගලයෙක් ලෝකේ නැහැ. මාරයගේ මිදී නිදහස් වෙන්න ඔබයි දැනගන්න ඕන. මාරයට බැඳෙන්නේ ඔබ. මාරයට බැඳෙන ක්‍රමයේ මේ සූත්‍ර දෙකේ තුනේ තියෙනවා. මේ සූත්‍ර 10කම තියෙනවා මාරයට බැඳෙන්නේ මොකද කියලා. ඒක නිසා මාරයගේ මිදී නිදහස් වෙන ක්‍රමය මේ සූත්‍ර ධර්ම වල පැහැදිලිව තියෙනවා. එතකොට අර මුත්තෝ පාපමති කිව්වේ මාරයගේ මිදී නිදහස් වීම. ඉතින් ඒක නිසා මේක දැන් මේ උපාදානය තමයි මේකට හේතුව. ඔබ මේ පැවැත්ම තුළ යම් කිසි දෙයක් කිව්වේ පංචස්කන්ධය. වෙන මොකක්වත් උපාදානය කරගන්න දෙයක් ඔබට නැහැ. මේ පංචස්කන්ධය කියලා ඔබ සම්මතයෙන් සිංහල භාෂාවේ අද මේ උගන්වන පංචස්කන්ධය බුද්ධ දේශනාවේ පංචස්කන්ධය නෙමෙයි. බුද්ධ දේශනාවේ පංචස්කන්ධය ඊට වඩා හුඟක් ගැඹුරු දැක්මක් තියෙන වචනික අර්ථයක්. ඒක නිසා පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංකාර විඤ්ඤාණස්කන්ධය. මම ඉස්සෙල්ලා කිව්වා මේ එක ස්කන්ධයක් අරගෙන මේ අර ප්‍රියමනාප රූප, අප්‍රිය අමිහිරි රූප, අදුක්කම අසුක රූප, අතීත රූප, වර්තමාන රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, කටුක රූප, හීන රූප, ප්‍රණීත රූප, අධ්‍යාත්මික රූප, වෛද්‍ය රූප, මෙම වේදනා සංඥා සංකාර විඥාන සියලු දේට ඔය වගේ පංචස්කන්ධයට අයිති. ඔය සියලු දේ ඔබ උපාදානය කරගන්නවා මඤ්ඤමානයෙන් කටයුතු කරනවා. උපාදානය කරගන්නවා තණ්හාවෙන් කටයුතු කරනවා. ඔබේ කළක් ඔබේ කියලා කැමැත්තෙන් අල්ලගෙන ආස්වාදනයක් ලබන්න පුළුවන් නම් ඒකෙන් යම් කිසි ආස්වාදයක් ලබනවා නම් ඔබ එය තණ්හාවෙන් උපාදානය. තණ්හාවෙන් උපාදානය කරගත්ත ගමන් ඔබ මාර්යාගේ උගුලට බැඳුණා. මාර්යාගේ උගුලට අහු වුණා. ඒක නිසා මේ මාර්යා ඇට වූ උගුලක් තමයි මේ පංචස්කන්ධ උපාදානයට මුල් වෙන්නේ. දැන් මේක අපි පොඩි උදාහරණයකින් ගත්තොත් අපි හිතමු බිලිකක්කක ඇමක් අමුණනවා. ඇමක් අමුණනවා. දැන් මේ ඇම නිකම් බිලිකොක්ක යකඩ කොක්කයි අර බිලිපිට්ටයි නයිලෝන් නූලයි දැම්මට මාළු ඇහිල්ලා ඕකට කොටන්නේ. මාළු ඇහිල්ලා ඕක උපාදානය කරගන්නේ. ඒ වගේම දැන් ඇමක් ඇමුණුවාම දැන් අර මාළුවා රූප හැටියට ඇම දැක්කා. වේදනා හැටියට දැන් ඔන්න කෑමක් දැක්කා. මේ කෑම නිසා වේගයක් වේදනාවක් ආ වේගයක් මාළුවාගේ හිතේ ඇති වුණා. ආසාවක් තණ්හාවක් ඇති වුණා. බඩබුර ගන්න බඩගිනි. ඒක නිසා මාළුවට මේක මේ බිලිකොක්කේ ඇමුණුව ඇම මාළුවා එකපාරටම ගිලිනවා ගෙඩිය පිටින්. නමුත් මාළුවා උපක්‍රමශීලී නම් ධර්මය දන්නා මාළුවෙක් නම් මාළුවා දන්නවා නම් මේක ඇතුලේ මේ බිලිකොක්ක තමන් ඇමිනෙනවා කියලා මාළුවට පුළුවන් ඔය බිලිකොක්කේ තියෙන ඇම පැත්තෙන් පැත්තෙන් කොටල ටික ටික කඩාගන්න. බිලිකොක්කට අහුනුයි. දැන් ඔබත් මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ ධර්මතාවය තේරුම් ගත්ත කෙනෙක් නම් උපාදානයේ මිදී නිදහසනවා නම් ඔබ මඤ්ඤමානෝ අමඤ්ඤමානෝ නම් අර මේ අර මායාවේ උගලට අහු වෙන පුද්ගලයා තමයි හැම එකපාරට ගිලින පුද්ගලයා. නමුත් ඔබ පංචස්කන්ධය පරිහරණය කරනවා උගලට අහු නොවි අමඤ්ඤමානෝ මුත්තෝ පාපමුති. එතකොට අර මාළුවා ඥානවන්තයෙක් නම් හැම ගිලින්නේ නැහැ තණ්හාවෙන්. හැබැයි හැම පැත්තෙන් පැත්තෙන් කොටලා බඩු පුරව ගන්න පුළුවන්, කෑමට ගන්න පුළුවන්. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ, මේක දෙපැත්තක්. එතකොට මාළුවා කැමති වෙන්නේ නැහැ අර හැම, මොකද මාළුවට මේකේ ධර්මයක් ධර්මතාවය තේරෙන්නේ නැහැ, හේතුඵල ධර්ම තේරුම් ගන්න නැහැ, මේක ඇතුලේ බිලිකටුවක් තියෙන බව දකින්නේ. ඒ නිසා මායя මඤ්ඤමානෝ, ඒ නිසා මායя උපාදීය මානෝ, අභිනන්දනි මානෝ. ඒක නිසා මාළුවා එක පාට හැම එක පිටින්ම ගිලිනවා, උගලට අහු වෙනවා, පාපී මායයට අහු වෙනවා. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන ඔබත් මේ පැවැත්ම තුළ මේ තියෙන්නේ ඔක්කොම ඔබව අහු කරගන්න උගුල් හැම. මේ හැම තමයි ඔය ඔබ ලස්සන ප්‍රිය මනාප රූප, ඔය ප්‍රිය මනාප ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව පහස, වේදනා, සංඥා ඔක්කොම මේවා උගුල්. මේ උගුල් අටවලා තියෙන්නේ මායя. ඔබ අර සුතවත් අරිය ශ්‍රාවකයෙක් නම්, ඔබ ධර්මය දන්නවා නම්, ඔබ ධර්මය තේරුම් ගත්තොත්, ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ඔබ ඔය උගුලට අහුවෙන්නේ නැහැ. ඔබ මුත්තෝ පාපමති, මායාවෙන් පාපමතිගෙන් මිදී නිදහස් වෙන්න ඔබ දන්නවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ උපාදානයේ මිදෙන්න ඔබ දන්නවා නම් ඔබ මගපල් ලබන්න සුදුසු කෙනෙක්. මඤ්ඤමානයෙන් මිදී නිදහස් වෙන්න ඔබ දන්නවා නම් ඔබ තුල අඤ්ඤතා වීන්ද්‍රිය මතුවෙනවා, ඔබ මගපල් ලබන්න සුදුසු කෙනෙක්. මේ මඤ්ඤතාවයෙන් උපාදානයෙන් තණ්හාවෙන් මිදෙන්නේ ඔබ මේක නිච්චසේ සුඛසේ අත්තසේ නෙමෙයි දකින්නේ, අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මංසේ දකින්නවා. එතකොට යම් කිසි කෙනෙක් අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මංසේ දකිනවා නම් රූප වේදනා සංඤා සංකාර විඥාන පඤ්චස්කන්ධයම ඒ පුද්ගලයා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. නමුත් යම් කිසි පුද්ගලයෙක් නිච්චසේ සුඛසේ අත්තසේ දකිනවා නම් අස්මිමානයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට තණ්හාවක් ඇති වෙනවා. ඒ අනුව ඒ රූප වේදනා සංඤා සංකාර විඥාන පංචස්කන්ධයම උපාදානය කරගෙන මායාවේ උගුලට අහු වෙනවා, බද්දෝ මාරස්ස. එතකොට ඔබ කල්පනා කරගන්න ඕන ඔබ මේ පැවැත්ම තුළ, මේ ජීවත් වීම තුළ, මේ සංසාර ගමනට ඔබ බැඳෙන්නේ මෙන්න මේ පාපී මායයට, බද්දෝ මාරස්ස වන නිසායි. මේකට හේතුව ඔබ මේ දුක් පැවැත්ම, මේ දුක් විඳ විඳ දිගින් දිගටම මේ දුක් පැවැත්ම තුළ ඔබ දුක් විඳින්මින් යන්නේ. තවදුරටත් නැවතත් අලුතෙන් අනාගතයේත් මතුවේ උපදිනවා නම් උපදින්නේ මෙන්න මේ උපාදානය, මේ මඤ්ඤතාවය ඔබ තුළ තියෙන නිසායි. ඔබ මඤ්ඤතාවයෙන් මිදුණා නම්, ඔබ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං යථා භූත ඥාන දර්ශනෙන් තේරුම් අරගත්තා නම්, ඔබ නිච්චසේ සුඛසේ අත්තසේ කල්පනා කරන්නේ නෑ, ඒකෙන් මිදී නිදහස් වෙනවා නම් ඒ පුද්ගලයා සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙනවා. ඒ පුද්ගලයා සසර දුකෙන් මිදී නිදහස් වෙන යහපත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ ආර්යසාාවක තත්ත්වයට පත්වෙන්නේ මෙන්න මේ උපාධානයෙන් මිදී නිදහසන ක්‍රමය තේරුම් ගත්තු. මේ මං්ඥතාවෙන් තේරුම් මිදී නිදහසන ක්‍රමය මේ අස්මිමානයෙන් මිදී නිදහසන ක්‍රමය තේරුම් ගත්තු. ඒ අනුව සක්කාය දිිට්ටි විචිකිච්චිදා සීලබ්බත පරාමාසවලිනොත් මිදී නිදහස්සනු. එතකොට මේ සක්කාය දිිට්ටි විචිකිච්චිතා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනටම යම් කිසි කෙනෙක් බැඳන්නේ ඔය අස්මිමානය මං්ඥතාවය ඒවගේම යමක් නිච්චසය සුකසය අත්තසේ පංචස්කන්දයම දකින නිසයි. එතකොට වෙන මොකක්වත් මේ ලෝකේ ධර්මතාවයක් නෑ. මේක තමා බුදුහාමුදුරුව දේශනා කරපු නිවැරදි නිර්මල ධර්මතාවය. ඔබ තේරුම් ගත යුත්තේ මේ පංචස්කන්දයම ඔබට පුළුවන් පරිහරණය කරන්න භාවිතා කරන්න පාවිච්චි කරන්න. ඒක නමුත් නිච්ච නෑ අනිච්චා. එක සුක නෑ දුක්කං, එක අත්ත නෑ අනත්තං, එහෙමනන්න විපරිනාම දම්මම්. ඒ අනුව අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුම් ගත්තොත් ඔබ උපාධානය කරගන්නෙත් නෑ නිබ්බිදා වෙනවා, ඇලෙන්නෙත් නෑ විරාගා වෙනවා, රවුන්ගහන්නෙත් නෑ රෝධගන්නෙත් නෑ, හිතන් සංකාර කරන්නෙත් නෑ නිරෝධ වෙනවා. ඒ අනුව උපාධානය මිටී නිදහස් වෙනවා. ඔබ ආර්ශාවකය බවට පත්වෙනවා. එතකොට ඔබ ආර්ශාවකය බවට පත්වෙන්න නම් ඔබේ හිතේ මේ තියෙන තණ්හාවයි උපාදානයයි ඔබ විසින් වෙනස් කර ගණ්ඩුව. තණ්හාවයි උපාදානයයි තියෙන තාක්කල් ඔබ ප්‍රියදේට ඇලෙනවා, අප්‍රියදේට ගැටෙනවා, ප්‍රියාප්‍රියාතර මඤ්ඤෝ. රාගේ දේශේ මෝහය තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය ඔබේ හිතේ උපදිනවා. කර්ම බීජ උපදිනවා. ඒ අනුව ඔබ පැවැත්ම සකස් කර. මේ පැවැත්ම ඔබ සකස් කරගන්නා දෙයක්. මේ නැවැත්ම ඔබ සකස් කරගත යුතු දෙයක්. එතකොට මේ දුක් පැවැත්ම හදාගන්නේ ඔබ, වෙන කවුරුවත් නෙමෙයි. එතකොට ඔබ මේක ඕනෑම සුළු දෙයක් වුණත්, සුළු කාරණයක් වුණත් දෛනික ඔබට මුහුණ පාන්න සියලු දේ ඔබ හදාගත්ත හේතු. බුදුහාමුදුරු දේශනා කළා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු වෙනස් කරන්න පුළුවන් කාටද? ඔබට. හේතු හදාගන්නේ ඔබ, හේතු වෙනස් කරන්න පුළුවන් ඔබට. හේතුවලින් දුක් විඳින්නේ ඔබ, හේතු වෙනස් කරොත් සැප විඳින්නෙත් ඔබ, හේතුවලින් නිදහස් වුණොත් නිවන් දකින්නෙත් ඔබ. ඉතින් ඒක නිසා මේ නිවන කියන එක, විමුක්තිය කියන එක ඔබ විසින් හදාගත යුතු දෙයක්. ඔබ හේතු කරන තාක්කල් ඔබට නිවනක් නෑ. ඔබ හේතු කරන තාක්කල්. හේතු කියන වචනේ මේ සිංහල භාෂාවේ හේතු නෙමේ, බුද්ධ දේශනාවේ හේතු. තේසං හේතුන් තථාගතෝ අහ. සමුදය උපදින හේතු තුනක් බුදුහාමුදුරුව දේශනා කළා. රාගය දේශය මෝහය තමා තේසං. ඇලීම ගැටීම මුලාව තමා තේසං. අර සුඛ සෝමනස්ස සහගත, දුක් දෝමනස්ස සහගත, අදුක්කම අසුක තමා හේතු තුන්. එතකොට තේසං හේතුන් තථාගතෝ අහ. හේතු තුනයි බුදුහාමුදුරුව දේශනා කළේ. තේසං හේතුන් තථාගතෝ අහ. තේසංචයෝ නිරෝධෝ ඒවංවාදී මහසම. ඒක නිසා ඔබ තේරුම් ගන්න ඕන මේ හේතු ඔබට වෙනස් කරන්න පුළුවන්. ඔබ වෙනස් කරන්න ඕන යහපත් පැත්තට, උපාදානයෙන් මිදෙන්න, තණ්හාවෙන් මිදෙන්න. ඒ වගේම ඔබ හේතු තේරුම් ගත්තේ නැත්නම් ඔබ තණ්හාවෙන් ඇලෙනවා, උපාදානයෙන් බැඳෙනවා. ඒ අනුව ඔබ හේතු සකස් කරගෙන ඔබම දුක නිර්මාණය කරගෙන හදාගෙන දුක් පැවැත්ම අද වෙනකන් මේ අනවරාග්‍ර සංසාරය ඔබ මේ ධර්මතාවය තේරුම් ගත්ති නෑ, දැනගත්ති නෑ, නිවැරදිව භාවිතයට ගත්ති නෑ. මේක තේරුම් ගත්තට විතරක් හරියන්න දෙයක් නෙමේ. මේක භාවිතයට ගත යුතු දෙයක්. එනිසා ඕනම මොහොතක ඔබට හේතු හේතුම් පටිච්ච සම්භූතන් වෙන්න පුළුවන්. හේතුවලට මැඳෙන්න පුළුවන්. හේතුවලට මැඳෙන ලෝකයක් මයි තියෙන්. සියලු ආකාර වූ විදිය සකස් කරලා තියෙන්නේ හේතු නිර්මාණය කළ තියෙනවා. ඔබ අර ඇම් තියෙනවා හැමතැනම. ඇම තියෙනවා හැමතැනම. නමුත් ඔබ දැනගන්න ඕන මේ ඇම තියුණා නම් ඇමට ඔබ ඇමුණුනා නම් ඔබ දුකට පත් වෙනවා. ඔබ දුක් පැවැත්මට බැඳෙනවා. බද්දෝ මාරස්ස. මාරයට බැඳින්නේ එකයි. එතකොට මාරයට බැඳින්නෙත් ඔබ මාරයාගේ මිදී නිදහස් වෙන්නට කටයුතු කළ යුත්තේත් ඔබ. ඔබ උපාදානයේ මිදිලා අනුපාදීයමානෝ නම් ඔබ මඤ්ඤමානෝ මිදිලා අමඤ්ඤමානෝ නම් ඔබ අභිනන්දනයේ මිදිලා අනබිනන්දමානෝ නම් ඔබ මාරයාගේ මිදුණා. මාරයාගේ මිදෙන්න ඔබ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න ඕන. නිච්චසේ සුඛසේ අත්ථසේ කල්පනා කරන්ද නොවටිනා බව නොකළ යුතු බව තේරුම් ගන්න ඕන. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා මේ මාරයාගේ මිදෙන්න, මේ දුක් පැවැත්මෙන් මිදෙන්න, මේ සංසාර ගමනෙන් මිදෙන්න. මේ සංසාර රිය ගමනට බැඳෙන්නෙම ඔය උපාදානය සහ තණ්හාව නිසා. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කිව්වේ ඒකයි. ඒක නිසා මේ තණ්හාව ක්‍රය කරන්න පුළුවන්, කපලා දාන්න පුළුවන්. මේ තණ්හාව ක්‍රය කරාම ඔබට රාගකය, දේශකය, මෝහකය තුනම කපන්න පුළුවන්. තුනම කපන්න නම් ඔබ උපාදානයේ මිදෙන්න ඕන, තණ්හාවේ මිදෙන්න ඕන, ඔබ මඤ්ඤමානයේ මිදෙන්න ඕන. මඤ්ඤමානයෙන් තණ්හාවෙන් උපාදානයේ මිදුණු ඔබ දුකෙන් මිදුණු සුතවත් අරිය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඔබ නිරාමිස සුවයක් විඳින විමුක්ති ඥාන දර්ශනය ලැබූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. හොඳයි පින්වතුනි, අද අපේ පින්වත් පිරිස ටික දෙනෙක් ඇවිල්ලා තියෙන නිසා අපි අවස්ථාවක් ලබා දෙනවා ඔබටත් විනාඩි 30ක 35ක කාලයක් මේ මෙතෙන්දී ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් ඔබට අහලා සාකච්ඡා කරන්න අවස්ථාව. ඊට පසුව අපි ඉදිරියේදී පැයක් විතර කාලයක් ලබා දෙනවා අන්තර්ජාලයට. අන්තර්ජාලයෙන් මේක සජීවීව ශ්‍රවණය කරන පින්වතුනුත් ඉන්නවා. ඒ වගේම මේ බයිබල් තාක්ෂණය හරහා ප්‍රශ්න විමසන අයත් ඉන්නවා. ඒ අයටත් අවස්ථාවක් ලබා දෙන්න. අපි මුලින්ම දැන් ඔබට අවස්ථාවක් ලබා දෙනවා විනාඩි 40ක් විතර කාලයක් ඔබේ ප්‍රශ්න දැන් අහන්න පුළුවන්. බුදු පියාණන් වහන්ස, මේ අවසරයි මට ප්‍රශ්නයක් අහන්න. මගේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. මේක මගේ පෞද්ගලික අත්දැකීමක් තුළින් අහන්නේ. ඔබ වහන්සේ අද දේශනා කරා රූප වේදනා සංඥා සංඛාරය. එතන ඔබ වහන්සේ මුල් දේශනාවදී මුල් හරියට දේශනා කරා ඒ පහට අපි බැඳීමක් ඇති කරගන්නවා කියලා. එතකොට ඔතෙන්ට මම ඔතන ඉඳන් මගේ ප්‍රශ්නේ මම යොමු කරන්නේ, මං හනපාන කරන වෙලාවට මගේ කෙලෙසිත මරණානුස්සතියට මම පැමිණෙන විට එතනදී රූප වේදනා සංඥා සංකාරයට අනිච්ච දුක්ඛ අනත්ත වැඩුණම මගේ ශරීරයේ තුලින් මම එතනින් පහළට ණය විනේ හේතුඵලයට එනකොට මගේ ශරීරයේ හය දොරින් බැඳීලා තිබුණු මේ ශක්තිය වෙන්ගුණා වගේ අත්දැකීමක් මට මේ මෑත කාලය තුළ ඉඳන් අනපානය තුළ සිද්ධ වෙනවා. එකන ශරීරයෙන් මගේ ඒ බැඳීම නැති වුණා කියලා අත්දැකීමක් ලැබෙනවා. එය වැරදිද නිවැරදිද කියන දෙත් මට දැනගන්න ඕන. ඒ වෙන්වීම තුළින් බුදුපියාණන් වහන්ස මට මහා ශාන්ත චිත්තයක් මට දැනෙනවා. එතකොට මට වෙනද වගේ නෙවෙයි බුද්ධ අනුස්සතියට ලක් වෙන්නේ එන්න ඒ ශාන්ත වූ චිත්තයයි. එය වැරදි යමක් තිබේ නම් අවබෝධ කර දෙන මෙන් බුදුපියාණන් වහන්සේ ඉල්ලා සිටිනවා වහන්සේගේ. ඔහු දැන් මෙහෙමයි තේරුම් අරගනම හරය අර්ථය දැනගනම මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍යං. සුඛසේ සැප බලාපොරොත්තුවෙන් පවත්වන්න ගියොත් දුකෙන් කෙලවර වෙනවා දුක්ඛං. මේක ඒ ආකාරයට මමත්වයෙන් තියන්න බෑ විපරිණාම ධම්මං. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං දකින හැම අවස්ථාවකම තේරුම් ගත්ත හැම අවස්ථාවකම ඒ රූපය හෝ වේදනාව සංඥා සංකාර විඥාන නිච්චසේ සුඛසේ අත්තසේ නෙමේ දකින්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මංසේ. අසුතත් පුතග්ඥන පුද්ගලයා දකින්නේ නිච්චසේ සුඛසේ අත්තසේ. ඒ අනුව බැඳෙනවා. නමුත් සුතවත් අරිය ශ්‍රාවකයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩනකොට නිබ්බිදාය නොබැඳෙනවා. නන්දි රාග සහගත වෙන්නේ නැහැ. විරාගාය රාගයෙන් ඇලෙන්නේ නැහැ. නිරෝධාය රෝධ ගන්න නැහැ. ඒ අනුව පටි නිසග්ගාය උපාදානයෙන් මිදෙනු. මේක තේරුම් ගත්තාම තමන් තුළ යම් නිවීමක් අර බද්දෝ මාරස්ස නැහැ මුත්තෝ පාපමතී තත්ත්වයට පත්වෙනවා. මේක අත්දැකීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් එක එක පුද්ගලයාට තම තමන්ට. තම තමන් මෙතෙක් සංසාරයේ ඔය පුද්ගලයන්ට බැඳුනේ අවස්ථාවලට බැඳුනේ තැන්වලට නොයෙකුත් ඉඩකඩම් වලට දේපොළ වලට යාන වාහන ගොඩනැගිලි මේ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මමත්වයෙන් බැඳීම තණ්හාවෙන් බැඳීම උපාදානය වීම ඒ සියලු දෙයින් මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒවා පරිහරණය කරන්න භාවිතා කරන්න පාවිච්චි කරන්න පුළුවන් උපාදානයෙන් තොරව. ඒකයි වැඩේ. එතකොට ඒවා පාවිච්චි කරනවා. දැන් බුදුහාමුදුරුවන්ට කොසල් රජුරුව රාජභෝජනයක් හදලා බොහොම අග්‍ර වූ අගසස්ධානය ආරාධනා කළා. බුදුහාමුදුරුවන්ට රාජසේවකයෝ බුදුහාමුදුරුව පාත්‍රයේ අතවහනකම් ඌජ කළා. බුදුහාමුදුරුවත් ඒ රාජභෝජනය බොහොම ප්‍රණීත වූ රාජභෝජනය වැළඳුවා. ඒක නෙමේ වරද. බුදුහාමුදුරුව ඒවට තණ්හා වුණේ නැහැ. බුදුහාමුදුරුවන්ට ඊගාව දවසේ අර රාජභෝජනයක් නැහැ යවහල් වීතියේ පිණුසිඟා වඩිනකොට යවහල් දානයක් ලැබුණේ. බුදුහාමුදුරුවර ඊයේ රාජභෝජනයයි අද යවහල් දානයයි මැන්නේ නැහැ, සංසන්දනය කළේ නැහැ. දෙකේම බුදුහාමුදුරුව තියෙන්නේ ධාතු මනසිකාරයෙන්. අර රාජභෝජනයේ තිබෙත් ආපෝ තේජෝ ආයෝ පටි විවර්ණ ගන්ධ රසෝජා, මේ යවහල් දානයේ තියෙන්නේත් ආපෝ තේජෝ ආයෝ පටි විවර්ණ ගන්ධ රසෝජා. ඒක ධාතු මනසිකාරයෙන් මෙනෙහි කළාම බුදුහාමුදුරුවන්ට තණ්හාවක් ඇති වුණේ නැහැ. ඒක නිසා ඒ දානය අර රාජභෝජනය වළඳන්නා සේම මේ යවහල් දානයත් තමන්ගේ අර කුසගින්න සාගින්න නිවාගන්න දවසක් ගත කරන්න අවශ්‍ය ආහාර ටිකක් ගත්තා. ඒ වගේ තමයි උනේ. ඒක නිසා මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වන ඔය සියලු දේ අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූත ඥාන දර්ශනයෙන් දාන්න විපරිණාමයේ යථා භූත ඥානයෙන් දකින ආර්ය ශ්‍රාවකයාට ඔය සියලු දේ පාවිච්චි කරන්න පරිහරණය කරන්න පුළුවන් උපාදානයෙන් තොරව. එච්චර තමයි තේරුම් ගන්න. බුදුපියාණන් වහන්සේ එතකොට සමහර ආනපාන තියෙනවා, එවැනි තත්ත්වයට පත් නොවෙන ඒවා. එතකොට එතනදි මට වහන්සෙන් දැනගණ්ඩෝන. ඕකට අදාළ නුවන්න දෙයක් ලෝකෙ තියෙන්න්න බෑ. පංචස්කන්දය රූප එක රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන ඔය පහට ඔය සියල්ල අයිති. විඤ්ඥානයට සබ්බං විඤ්ඥාන. සබ්බන් රූපන් සබ්බං විදන ඔක්කොම අයිති. තවක ප්‍රශ්නයක්ත්තින බුදුපියාණන් වහන්ස මේ එතකොට දින හතක් තුළ අරහත් මඟ වඩනවා කියන්නේ අර ප්‍රභාශවර චිත්තය දින හතක් තුර පවත්වාගෙන යෑමද නෑ. දින හතක් තුළ අනුසය එකම අනුසයක්වත් න අනුසේති කිරීම අනුසය අනුත්පාද නිරෝධයෙන් ප්‍රහාණය කිරීම. දැන් අපිට පුළුවන්නම් පැයක් අනුසය නොඋපදවා ඉන්න. අනුසය කියන්නේ වර්ග තුනක් තියෙනවා. අනුසය උපදින ප්‍රිය මනාපදයට නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ටති වුණොත් තණ්හා අනුසය උපදිනවා. අප්‍රිය අමිහිරි දේට නොගැලපෙන නොපෑහෙන දේට දුක් දෝමනස සහගත වුණොත් සෝජති කිලමති පරිදේවති උරත්තාලිංගති සම්මෝහං ආපජ්ජති වුණොත් පටිගානුසය උපදිනවා. ඒ වගේම අර අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කියන එකේ විපරිණාමය දැක්කේ නැත්නම් අර අවිද්‍යානුසය උපදිනවා. විපරිණාමය දැක්කොත් උදයංගම අත්තංගම අස්සාදාදීනව නිස්සරණ පියවර පහකින් විපරිණාමය දැක්කොත් අවිද්‍යා අනුසය උපදින්න. එතකොට මේ අනුසය වර්ග තුනක් තියෙනවා. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. ඒ අනුසය තුන උපදින්න අර හිතේ තියෙන චේතනාව අනුව තණ්හාව නිසා තණ්හා අනුසය, ගැටීම නිසා පටිඝා අනුසය, විපරිණාමය තේරුම් නොගැනීම නිසා විද්‍යා අනුසය. අනුසය එකක් හරි උපදුනොත් නැවත දින හතකට ඒක ජීවත් වෙන්න ඇති. ඒක නිසා දින හතක් මේ අනුසය එකක්වත්ම නොඋත්පදවා ඉන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒ පුද්ගලයාට අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. හැබැයි එක කොන්දේසියක් තියෙනවා, බුද්ධ ශක්තියට අනුගත විය යුතුයි කියන කොන්දේසි. ලෞත්‍රා බුදු කෙනෙක් ජීවමානම ඉන්න කාලේ බුද්ධ ශක්තියට ඉබේම අනුගත වෙනවා. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුව කියලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ මේ බුද්ධ ශක්තියට අනුගත වීම අත්‍යවශ්‍යයි කියලා. එතකොට බුද්ධ ශක්තියට අනුගත නොවූ කෙනෙකුට මේ අනුසයන උපදවා ඉන්න කියා හිතා ගන්නවත් බෑ. ඒකයි වෙනස. මොඳ හේන සුපත්ති අවබෝහන්සේට වාසේ දේශිත ධර්මයේ සිය ලෝක සත්‍යයට අවබෝධ වේවා. අවබෝහන්සේට කායික නිරෝගී චිරජීව ලැබේවා. සුපත්ති ගෞරවනීය අරහතුන් වහන්ස, ඔය මඤ්ඤතාවයෙන් මිදී නිදහස් වෙන්න අසුභානුස්සතිය වඩනකොට ඒ කොටස් 32 වෙන්වෙන් වශයෙන් ධාතු වශයෙන් බලලා බලනකොට එතන මඤ්ඤතාවයෙන් නිදහස් වෙන්න බැරි වෙයිද? ඒක එකක්. ඒ මේ ප්‍රිය මනාප දෙයින් ඒ දැන් ඇත්ත වශයෙන්ම යමක් නිච්චසේ සුකසේ අත්තසේ ගන්න ඒක සුබනම්. එතකොට ඒක අසුභය වඩනකොට ඒක අනිච්චන් තේරුම් ගන්නවා. නමුත් මේ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං වඩනකොට තමයි මේ මඤ්ඤතාවයේ මිදෙන්නේ. අන්න අන්න. එතකොට මේක දැන් අසුභානුස්සතිය වඩන්නේ සුන්දර බවෙන් සුභ බවෙන් මිදෙන්න. ඒ වගේම මෙත්තානුස්සතිය වඩන්නේ අර ගැටීමෙන් මිදෙන්න. අසුභානුස්සතිය වඩන්නේ ඇලීමෙන් තණ්හාවෙන් මිදෙන්න. මෙත්තානුස්සතිය වඩන්නේ ගැටීමෙන් තරහෙන් වෛරයෙන් මිදෙන්න. නමුත් ඊට එහා ගිය මරණානුස්සතිය අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං වඩන්නේ නිච්ච සුඛාත්තසේ ගැනීමෙන් මඤ්ඤතාවයෙන් වැළකෙන්න. එතකොට මඤ්ඤතාවය සකස් වෙන්නේ යමක් නිච්චසේ සුඛසේ අත්තසේ කල්පනා කරනවා නම් මඤ්ඤතාවය අස්මිමානය ඇති වෙනවා. එතකොට මඤ්ඤතාවය කියන එක අස්මිමානය, මඤ්ඤතාවය කියන එක මමත්වය, මඤ්ඤතාවය කියන එක අත්තභාවය, මඤ්ඤතාවය කියන මමයයි ගැනීම මගේයි ගැනීමට සුදුසුයි කියන ගැනීම. ඒකෙන් මිදෙන්නයි අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මකින් ත්‍රිලක්ෂණය වඩන්නේ. ත්‍රිලක්ෂණය යථා පරිදි නිවැරදිව වැඩුවොත්, හැබැයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙම ත්‍රිලක්ෂණය නෙමෙයි. දැන් අද වෙන විට බුද්ධාගමේ ඔය සියලු හාමුදුරුවරු කොයි තරම් උගත් කියලා වුණත් ධර්මයේ දේශනා කරන මිනිස්සු කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. මොකද හේතුව මේ ත්‍රිපිටකේ මේ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං හැම තැනකම පරිවර්තනය කරලා තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. අර පරිවර්තනය කරලා තියෙන වචන ටික තමයි ඉගෙන ගත්තේ. ඒ අනුව ඔය දැන් ඇත්ත වශයෙන්ම යම් යම් චැනල් වල නාලිකාවල යම් ධර්මයක් දේශනා කරන බොහෝ දුරට හරි නිවැරදි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි ඒක පැහැදිලිව බලනවා, දකිනවා. නමුත් ඒ අයටත් තාම අද වෙනකම් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි නැතුව මේ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කියන්න බෑ. හේතුව මොකද? කිව්වොත් අර චැනල් එකෙන් කපනවා. ආයි ධර්ම දේශනාවක් ලැබෙන්නේ නැහැ. ඒ බයට අර තාම අනිත්‍යයි දුකයි අනාත්මයි දැන දැනම මේ වරද කරනවා. මිනිසුන්ව දැන් නොමග යවනවා. යම් කිසි කෙනෙක් කියනවනම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එයා ධර්ම සාභයක් ධර්ම දේශනාවක් නෙමේ කරන්නේ. එයා අර අමඤ්ඤමාන නෝනි මේ මඤ්ඤමානෝ. එයා වැරද්දයක් කියන්නේ. එහෙයි ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී සුවපත් වේවා, තව තවත් සංසාරයෙන් එතර වෙන්න ඔබ වහන්සේගේ ධර්මය අපිට අසන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අසරයි අරයුතුන් හොඳ මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඔබ වහන්සේ දේශනා කරා මඤ්ඤමාන තත්ත්වෙන් කටයුතු කරන පුද්ගලයා මායයට බැඳෙනවා කියලා. ඒ වගේ දෙයක්ද බුදු පියාණන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේදී අර දේශනා කර තතෝ නිදානම් පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ කිය. ඒ එතෙන්දි කිව්වේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ කිව්වේ මේ අනුසය උපදින ආකාරය. එතකොට එතන මේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය උපදිනවා අසතියෙන් කටයුතු කරන පුද්ගලයා. සතියෙන් කටයුතු කරන පුද්ගලයා තුළ අනුසය උපදින්නේ. එතකොට සතියෙන් කටයුතු කරනවා නම් පුද්ගලයෙක්, ඒ පුද්ගලයා අමඤ්ඤමානු. අසතියෙන් කටයුතු කරනවා නම් මඤ්ඤමානු. මාරයට බැඳිනවා. එතකොට සති අසති දෙක විග්‍රහ කරලා තියෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ අවසානයේ. ඒ වගේම මේ ප්‍රපංච ධර්ම මතුවෙන හැටි, උපදින හැටි හිතක විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අනුසය තුනක් ඉපදිලා හතක් සකස් වෙන හැටි මදුපිණ්ඩික සූත්‍රය දේශනා කළා. මේ මදුපිණ්ඩික සූත්‍රය අපි දැන් මාස දෙක තුනකට උඩදී මෙතෙන්දි මේ වගේ පොය දවසකත්, ඒ වගේ මීටර් සෙන්සරාදත් දවස් දෙක තුනකම විග්‍රහ කළා. වචනෙන් වචනේ අරගෙන විස්තර කරලා විග්‍රහ කළා. ඒවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා, තාම තියෙනවා ඒවා. ලයිව් ඕන කෙනෙකුට ඒවා අහලා ගන්න පුළුවන්. දැන් වුණත් අද ඒක මතු කරලා ගන්න පුළුවන්. මඤ්ඤමාන කියන தත්ත්වයයි පපඤ්ඤ සංඥා කියන தත්ත්වය දෙකක්. මඤ්ඤමානේ නිසා උපදින්නේ රාගය, දේශය, මෝහය, අනුසය. පපඤ්ඤ ධර්මයේ කිව්වේ මාන දිට්ඨි, අවිද්‍යාව කියන තවත් තුනක්. මේ මානදිිට්්‍යය විද්‍යා අනුව තමා දැඟර මානයන්ම තමා අස්මානය. දිිට්ටිය අනුව තමා සක්කාය දිිට්ට. අවිද්‍යාවෙන් තමා වැඩි කරන්න. මදු පින්ඩික සූත්‍රය අර දණ්ඩපානී වැඩකරේ දිට්ටියකට අනුව කියන එක දිට්ටි බුදුහාමුදුරුවන් ඇන් ඇව කින් ්‍යායිකින් දිට්ටි මොකක්ද ඒ කියන දැක්ම මොකක්ද දේශනා කරන්න මොකක්ද කියලා ඇහ්වා. එකයි මදු පෙන්ඩි සූත්‍රයේ අර දණ්ඩපානී ඇහු. ඒගමට තමයි කිවේ මේ මහාකච්ඡායන මහා ප්‍රාඥන් වහන්සේ දේශනා කලා මේ මතු පින්ඩික සූත්‍රයේ බුදු හාමුදුරුව දේශනා කළේ මෙන්න මේකයි තෝරල දුන්න. වහන්සාවද බවා බවන් විනලතෝ සංසිද්ධනතෝ ජානතෝ වානං උච්චති තන්හා කියන එක වහන්සේට. මොකක්ද බවා බවන් විනනතෝ සංසිද්ධනතෝ විජානතෝ වානං උච්චති තන්හා? ඔව් ආයි මට කියන්නක මට අරියටම් වචන ටික. බවා බවන් වින බවා බවන් විනනතෝ විනනතෝ සංසිද්ධනතෝ බව කියන්නේ රාග බව දේශ බව මෝහ බව බව නිසා නැවත නැවතත් යලි යලි ත්‍යායන් තණ්හා පෝනෝ භවිකා කියන එකටමයි කිව්වේ. පුන පුනා බවට පත් වෙනවා. ඒ අනුව සංසිද්ධනතෝ විජානතෝ සං සංකිවේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒ පුද්ගලයා යම් සුවයක් ආස්වාදයක් ලැබෙනවා විජානතු. විජානතෝ කියන්නේ ඒ පුද්ගලයා වැරදි පැත්තට ජනිත කරගන්නවා යම් යම් දේවල්. හිතේ ජනිත කරගන්නවා මානය. අවසානයේ වානං උච්චති තන්. වාන කියන්නේ බැම්මක් හදාගන්නවා මේ නිවනට වාන නිවන නිවනනේ. එතකොට වානක් හදාගන්නවා. වටයක් හදාගන්නවා. නිවනට විරුද්ධ ඌරයක් හදාගන්නවා. වාන නිවන වාන නිවාන වහන්සේ දීගායල අධිෂ්ඨාග ඕකෙට අවගාතාවත් තියෙන ඊගාවට ඕකෙන් මිදෙන හැටි ඒ ගාතාවත් පාඩන් කරලා බලන්න. ඔය වාන හදන හැටි ගාතාවකුත් තියෙන වානෙන් මිදී නිදර්ශන ගාතාවකුත් ඔතනම අනිවාර්යෙන් කියන්නුව තියෙනවා. අවසරයි රහතුන් වහන්ස, මට තියෙන එක ප්‍රශ්නයක් තමයි උදාහරණයක් විදිහට අපිට කවුරු හරි බැන්නොත් පටිඝ අනුශය ඇති වුණාම අපි මරණානුස්සතිය වඩන වෙලාවේදී එතනදී ඉච්ච වෙලා තියෙන්නේ එයා මට ඕන විදිහට මම මට කැමති විදිහට කතා කරයි කියලා හිතලා තිබීමද අපි ඒදෙදී අනිච්ච කරගන්න ඕනේ නැත්නම් ද්වේෂය ඉච්ච වීමද අනිච්ච කරගන්න ඕනේ? දැන් වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම යම් කිසි කෙනෙක් ඔබට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන ඔබ බලාපොරොත්තු නොවූ වචන ටිකක් කියනවා. නමුත් ඔබ යාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම වචන ටිකක්. හැබැයි දැන් ඉන්දියාවේ මිනිහෙක් ඔබට මොකක් හරි කිව්වට නොගැලපෙන වචන ටිකක් ඔබට කියන්න නැහැ, තරහයන් නැහැ. මොකද ඒ මිනිහා දකින්න නැහැ, පේන්නේ නැහැ. ඒ මිනිහා ඔබට මොකක් විරුද්ධකමක් කරන්නෙත් නැහැ. මේක ලංවෙන්න ලංවෙන්න ඔබේ ළඟම ඉන්න පුද්ගලයෙක් ඔබට නොගැලපෙන වචනයක් කිව්වොත් මොකද වෙන්නේ? ඔබට ද්වේෂයක් ඇති වෙනවා. එතකොට ඒ පුද්ගලයාට තමා ඔබ මෛත්‍රී වැඩිය යුත්තේ. දැන් අර අපි හිටමුකෝ ටෙලිෆෝන් එකක් අරගෙන සමහර විටක ඔබ ආලන්න නැති මොකක් හරි හේතුවක් නිසා සම්බන්ධයක් තියෙන දුර මිනිහෙක් ඔබට ටෙලිෆෝන් එකෙන් බඩිනවා. ඒක ඔබට අර එච්චර ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබේ ළඟම තියෙන ඔබේ භාර්යාව හරි යාළුවෙක් හරි හොඳම යාළුවා හරි අසල්වැසියා හරි මොකක් හරි වචනයක් කිව්වොත් ඔබට මොකද? අර වගේ සිය ගුණයක් ඔබ තුළ ගැටීමක් ඇති වෙනවා. ගැටීම නිසා ඔබට බයක් ඇති වෙනවා. ඒක නිසා ඔබ තුළ ද්වේෂයක්, වෛරයක්, තරහක්, එකට එක කිරීමක්, රිදිවීමක්, මොකක් හරි එකට එක කරන්න ඕන කියලා ඇති වෙනවා. මානයක් ඇති වෙනවා, හීන මානයක් ඇති වෙනවා, අස්මිමානයක්, අභිමානයක් ඇති වෙනවා. ඒ අනුව හැබැයි ඔබේ හිත කිලුටු වෙනවා. ඒක නිසා ඔබ කළ යුත්තේ මෙත්තානුස්සතිය වඩලා මරණානුසතිය වඩලා බුද්ධානුසතිය වඩන්න ඕන ඔතෙන්. මෙත්තානුසතිය වඩනකොට අදිදන් සබ්බ සංකාර සමතෝ සහිතේ සමතයට පත්වෙනවා. මරණානුසතිය වඩනකොට මේක නිච්චසේ ගන්න අනිච්චම් දුක්කසේ ගන්න නෑ සුකසේ ගන්න දුක්කං. ඒ නිසුව මමත්වේ මගේ කොට ගන්න යනුව විපටිනාම දම්මං තේරුම් ගත්ත ගමන් ඒකට බැඳින්න එකට ඇලෙන්න එකට ගැටෙන්න එකට මුලා වෙන්න ඒක උපාදානය කරගන්න. ඔ අරහතුන් වහන්සේ එතකොට අපි හිතන්න ඕනේ ඒ පුද්ගලයා මරණානුස්සතිය වැඩීමේදී ඒ පුද්ගලයා මගේ කැමැත්තනො ඒ පුද්ගලයා ගැන නෙමේ කල්පනා කරන්න ඕන. තමන්ගේ හිතේ ඇති වූ මේ වෙනස ගැනයි කල්පනා කරන්න ඕන. තමන්ගේ හිතේ මේක නිච්චසේ සුඛසේ අත්ථසේ ගත්තොත් මොකද වෙන්නේ? අන්න වැරදි. මේක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ගත්තොත් තමන්ගේ හිත නිදහස් වෙනවා. ඒ කියන රතුනතේ ඇතිවිල්ල සිතුවිල්ලද ඇතු පටිගේ තමන්ගේ හිතේ උපදින දේ වැරදි දෙයක් නම් එන්නේ වැරද්දායින් කරගන්නයි ඕන. අපිට එමිනියව හදන්න බෑ. එමිනියව වචන දෙල වෙනස් කරන්න බෑ. එමිනිය වචනේ කතා කළා ඉවරයි. තේරුණාද? බැනලා ඉවරයි දැන්. නමුත් අපේ හිතේ ඇතිවන වෙනස අපේ හිතේ ඇතිවන කිලුටු වීම නවත්තලා අපේ හිත පිරිසිදු කරගන්න ඕන. දැන් කෙනෙක් වනිනකොට ඒ ගැන ඔබ දිගින් දිගටම දිගින් දිගටම හිතනවා නම් ඔබේ හිත කිලුටු වෙනවද පිරිසිදු වෙනවද? කිලුටු වෙනවා. කිලුටු වෙනවා. ඒ කිලුටු වීම නවත්තන්න තමයි අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම වඩලා නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සක් වඩන්න. මෙත්තානුසුති වඩන්න. අනිත් ප්‍රශ්නේ අර එතකොට අපිට දැන් මේක කවුරුත් තේරුම් ගන්න ඕන. අනුන්ගේ හිත අපිට හදන්න බෑ. අනුන්ගේ හිත අපිට පිරිසිදු කරගන්න බෑ. පිරිසිදු කරලා දෙන්නත් බෑ. කාගේ හිත හදා ගන්න ඕන පිරිසිදු කරගන්න ඕන? තමන්ගේ හිත. දැන් බුදුහාමුදුරන්ට දේවදත්ත නොයෙක් කරදර කරා. බුදුහාමුදුරුවෝ දේවදත්තට බණ කියන්න ගියේ නෑ. බුදුහාමුදුරුවෝ දේවදත්තට මෛත්‍රී කළා. බුදුහාමුදුරුවෝ හිත පිරිසිදු කරා. දැන් බුදුහාමුදුරන්ට අර කසීභාරද්වාජ බමුණ කියන ගොයම් පාගෙන තෙන්ට ආව බුදුහාමුදුරුවන්ට පිණ්ඩපාතේ වැඩිය කසීභාරද්වාජ බමුණ බැන්න. බුදුහාමුදුරුවෝ කසීභාරද්වාජ බමුණට ඊට පස්සේ මේ මෛත්‍රී කරලා මෙත්තානුසුති අසුභානුසුති මරණානුසුති වඩලා බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ඒක නිසා බුදුහාමුදුරන්ගේ හිත කිලුටු කරගන්න කියන ඔබ සියලු දෙනාත් කවුරු හෝ මොන හෝ ඔබට නොගැලපෙන නොපෑහෙන අර වචනයක් කතාවක් කිව්වත් ක්‍රියාවක් කළත් ඔබ ඔබේ හිත කිලුටු කරගන්න එපා. ඔබේ හිත කිලුටු කරගත්තොත් ඔබේ හිතේ රාගයක් ඇති වෙනවා. සමහරට අර පුද්ගලයාගේ ප්‍රියමනාප වචන නිසා, අර පුද්ගලයාගේ අප්‍රිය අමිහිරි වචන නිසා ඔබේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. ඒ වගේම ඔබ ඒ පුද්ගලයාත් එක්ක සංසන්දනය කරන්න ගියොත් අර මෝහෙන් ඔබේ හිත කිලුට වෙනවා. ඒකට තුන් ආකාරයෙන්ම හිත කිලුට වෙන්න පුළුවන්. අනිත් පුද්ගලයාගේ වචනේ, ඒ වචනේ ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඇටියට ඔබ තේරුම් ගත්තොත් ඔබ ඒකෙන් ඔබේ හිත කිලුට කරගන්නේ නැහැ. ඔබේ හිත කිලුට කර නොගත්තොත් ඔබ ජයගත්තා. ඔබේ හිත කිලුට වුණොත් අර අනුන්ගේ වචනකින් ඔබ පරාජය වුණා. ඔබ බද්දෝ මහරස්ස. ඒකයි තේරුම් ගත යුත්තේ. ස්වාමීනි, අනිත් ප්‍රශ්නේ, බාහිර රූපාරම්මණයකට අපි තණ්හා අනුශය ඇති කරගත්තොත් අවදා හරි දවසක ඒක විපරිණාමය වුණොත් පටිඝානුශයත් ඇති වෙනවද ස්වාමී? ඔව්, විපරිණාමයත් සමග අනිවාර්යෙන්. අපි හිතමුකෝ ඔබ ප්‍රිය මනාප රූපයකට බැඳුණා කියලා. ඒ රූපය ඔබ නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්වන්න තමා කල්පනා කරන්නේ. හැබැයි ඔබ ඒ රූපයට බැඳින්නේ නැහැ. ඒ රූපය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මංසේ දැක්කන. ඒක විපරිණාමයට බත් වෙන රූපයක් බව දැනගෙන ඔබේ තණ්හාවක් නැහැ, උපාදානයක් නැහැ, රූපේ තියෙනවා. එතකොට ඔබට ඒකට ඒ විපරිණාමයට පත් වුණාට ඔබට දුකක් නැහැ. නමුත් ඔබ නිච්චසේ සුඛසේ අත්ථසේ ගත්තොත් විපරිණාමයට පත් වීමත් සමග ඔබේ හිතේ දුකක් උරුම වෙනවා, ගැටීමක් උරුම වෙනවා. එතකොට ස්වාමීනි, පටිඝ අනුශය ඇති වෙන්නේ ඉස්සෙල්ලා රාග අනුශය ඇති වෙලා තියෙන වෙලාවෙත් අපි මායයට බැඳිලාද තියෙන්නේ? ඔව්, රාග අනුශය ඇති උනේ නැත්නම් පටිඝ අනුශය ඇති වෙන්න බෑ. දැන් සින්දුවක් තියෙනවා සිංහල භාෂාවේ කියලා, එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියවක් නැහැ. එතකොට සෙනෙහෙම් බැඳීම තණ්හානුසය. වියෝව මොකද්ද? පටිඝානුසය. සමහරවිට පටිඝානුසය ඇති වුණේ නැතත් අපි මාර්යාට බැඳිලා ඒක නේද? ඔව් තණ්හානුසයෙන් තමයි. දැන් තණ්හානුසයෙන් තමයි මාර්යාට බැඳින්නේ. දැන් තණ්හාවක් නැත්නම් උපාදානයක් නැහැ. තණ්හාවක් නැත්නම් ගැටීමකට හේතුවකුත් නැහැ. මුලාවකට හේතුවකුත් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. දැන් ඔය අනේක ජාති සංසාරං ගාථාව තියෙන්නේ අන්තිමට මොකද්ද? තණ්හානං කය මජ්ජගාති. එකයි කපන්න ඕන. එකක් කැපුවාම තුනම කැපෙනවා. එකක් කැපුවාම තුනම කැපෙනවා. හැබැයි එක මොකද්ද කපන්න ඕන? තණ්හක්කයෝ ඒ අනුව තණ්හක්කයෝ නිබ්බාන. එතකොට ද්වේෂක්කයෝ මෝහක්කයෝ තුනම කැපෙනවා. එකක් කපනකොට තුනක් තුනම කැපෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා tie. දීර්ඝවස. අවසරයි අනුමුදු පියාණනි. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ පුද්ගලයෙකුට ලැබිය හැකි ආනිසංස හතක්. ශෝක පරිදේවාන සමතික්කමාය ඥායස් අධිගමාය ආදි වශයෙන් ඒ කරුණු හත පැහැදිලි කරන දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව්ටින් ඒක සතර සතිපට්ඨානය නිවැරදිව භාවිතා කරනවා නම් ඒ පුද්ගලයාට සත්තානං විමුක්තිය. පළවෙනි එක දුකෙන් මිදලා විමුක්ති මාර්ගයටපත් වෙන්න පුළුවන්. සත්වයාට සසර දුකෙන් විමුක්ත වෙන්න පුළුවන්. විමුක්ත සත්තානං විමුක්තිය පළවෙනි එක. ශෝක පරිදේවානං සමතික්කමාය. සමතේ ඉක්මවා ගිහිල්ලා සදාටම ශෝක පරිදේව කියන දෙකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දෝමනස් මමත්වයෙන් ගැනීම නවතිනෝ. අත්තංගමාය අත්ත කියන්නේ මමත්වයෙන් ගන්නවා. මගේ කොට ගන්නවා. ඒකෙන් මා කියන්නේ මිදී නිදහස් වෙනවා. අත්තංගමාය. ඒ වගේම ඥායස්ස අධිගමාය මගඵල සාක්ෂාත් කරගන්නවා. සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් මාර්ගයත් ඵලයක් තමයි අධිගමය. නිබ්බානස්ස සච්චිකිරියාය මේ බැමි තුනෙන් මේ සසරට බැඳුණු බැමි තුන තමයි බාන් තුනෙන් නිබ්බාන වෙනවා. බාන නිබ්බාන වෙනවා. බානෙන් නිදහස් වෙනවා. නිබ්බාන සච්චිකිරියාය සාක්ෂාත් කරගන්න. මේක තමයි මහත්ඵල මහානිසංස හත කියලා බුද්ධ දේශනාවේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන. එක එක සූත්‍රවල මේ මහත්මල මහන්සයන්ස විවිධ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. දැන් කායගත සති සූත්‍රයේ තියෙනවා මහත්මල මහන්සංස 10ක්. මේකේ හතක් තියෙනවා. ඒ වගේම සබ්බාස සංවර පරියාය සූත්‍රයේ තියෙනවා. හැම සූත්‍රයකම තියෙනවා මිනිහෙකුට ලබාගත හැකි මේ මිදී නිදහස වීම මේ නිවනට අදාළ වූ මහත්මල මහන්සංස විවිධ වචන වලින් විවිධ විදියට බුදුහාමුදුරුවෝ විවිධ සූත්‍රවල විග්‍රහ කළා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ. ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන තැන සමාධි කියන්නේ මේ වර්තමාන මොහොතද? ඔක්කොම වර්තමාන මොහොතේදී තමන්ගේ හිතෙන් ලබාගත යුතු පිරිසිදුයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා කියන්නේ ඉන්ද්‍රියයක්. ඉන්දිය ධර්මයක්. විරිය ඉන්දිය. ඉන්දිය ධර්මය. සති ඉන්දිය. සමාධි ඉන්දිය. ප්‍රඥා ඉන්දිය. එතකොට ඔය සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන පංච ඉන්ද්‍රිය තමා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ එක එක ඉන්ද්‍රිය ධර්මයන් අර සුතවත් අරිය ශ්‍රාවකයා තුළ සතර කමඨහන් කරන පුද්ගලයා තුළ සතර ඉද්ධිපාද සතර සම්මප්පදාන වැඩෙන පුද්ගලයා තුළ චත්තාරෝ සතිපට්ඨානා පූර්ණ වෙන පුද්ගලයා තුළ බල ගැන්වෙනවා. බව උදුරා දමන්නට උපකාරක බල 20ක් බල ගැන්වෙනවා. බුද්ධ බල 20ක්. එතකොට බුද්ධ බල කියන්නේ බව උදුරා දමන්නට උපකාරක බල 20ක්, සද්ධා ඉන්ද්‍රිය නිසා බල 4ක්, විරිය ඉන්ද්‍රිය නිසා බල 4ක්, සති ඉන්ද්‍රිය නිසා බල 4ක්, සමාධි ඉන්ද්‍රිය නිසා බල 4ක්, පඤ්ඤා ඉන්ද්‍රිය නිසා බල 4ක් හැටියට මේ රාග බව, දේශ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක බල ධර්ම 20ක් බුද්ධ බල හැටියට පුද්ගලයා තුළ මතුවෙනවා, සාක්ෂාත් වෙනවා, බල ගැන්වෙනවා. එතකොට බුද්ධ බල කිව්වේ දැන් ඔබ දස බලධාරී බුදු කිව්වා මොකද්ද? මේ බුද්ධ බල. බුද්ධ බල කියන්නේ මොකද්ද? මේ රාග බව, දේශ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක බල තමයි බුද්ධ බල. වෙන මොකක්වත් නෙමෙයි. දැන් බුද්ධ ඥාන, බව උදුරා දමන්නට උපකාරක ඥාන, බව උදුරා දැමු උත්තමයා තුළ තියෙන ඥාන බුද්ධ ඥාන. ඒ වගේම බුද්ධ ශක්ති, බුද්ධ බල, බුද්ධ ඥාන, බුද්ධ ධර්මය, මේ ඔක්කොම බුද්ධ ධර්මය කියන්නේ බව උදුරා දමන්නට උපකාරක දේශනා කරපු ධර්මය, මාර්ගයේ පාර පිළිවෙත. බුද්ධ කියන වචනේ තේරුම පුද්ගලයෙකුට කියන වචනයක් නෙමෙයි. අරහත් බුද්ධ වෙන්න පුළුවන්, ලෞතරා බුද්ධ වෙන්න පුළුවන්, පච්චේක බුද්ධ වෙන්න පුළුවන්. ඒ බුද්ධ නම් බව උදුරා දැමු නිසායි බුද්ධ වුනේ, නැත්නම් බුද්ධ වෙන්නේ නැහැ. ඒකට මේක තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ කියන වචනේ මේ එක පුද්ගලයෙකුට කියන්න වටිනා. ඔබටත් බුද්ධ වෙන්න පුළුවන්, බව උදුරා දැම්ම නම් ඔබත් බුද්ධ. බව උදුරා නොබොදන නොදාන තාක්කල් බව නැවත නැවත අලුතෙන් සකස් කරන තනු රාග බව, දේශ බව, ඔබ අබෞද්ධ. ගෞරවනීය රහතුන් වහන්ස, අපේ පින්කමක් කරනකොට දැන් දානයක් දෙනකොට අපේ ස්වාමින් වහන්සලා දේශනා කරනවා මේ දානය දෙන්නේ මේ ඉන්න 4-5 නමට නෙමෙයි, අතීතේ පටන් සරියුත් මහමුගලන්ගේ පටන් අර කාසා සන්ටක ඒ බිලිබාන එක්කනාල දෙන දාන ඒ ඔක්කොටම සම මෙව්වා වෙනවා කියනවා. ඒකේ සත්‍යයක් තියෙනවද කියලා දැනගන්න. ඒක වරදන්නේ නැහැ. ඒක රීපත් කරනවා නම් ඒක හොඳයි. ඒක එදා සංඝ වූ බිකු වූ බිකු සංඝස්ස දේම කියනකොට කොටස් දෙකක් තියෙනවා. එදා පටන් සංඝ වූ, සංඝ කියන්නේ සංසාර සම්බන්ධයේ ගසා බිඳ මේ රාග ලේස මෝහ ගසා බිඳ දැමු කපා රාගකේ දේසක්කේ මෝහකේ කළ පුද්ගලයා සංඝ. රාගය, දේසය, මෝහය උදුරා දමන්නට උත්සාහ කරන පුද්ගලයා බික්කු. උදුරා දැමූ පුද්ගලයා සංඝ. කොටස් දෙකක් ඉන්නවා. ඒකනේ බික්කු සංඝස්ස දේම කියන්නේ. එතකොට රාග බව, දේස බව, මෝහ බව උදුරා දැම්ම පිරිස සංඝ, රාග බව, දේස බව, මෝහ බව උදුරා දමන්නට උත්සාහ කරන පුද්ගලයා, මග අනුගමනය කරන්නට කැමති මග පුරණ පුද්ගලයා බික්කු. ඒ දෙකොටසටම අපි අර බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් අද වෙනකන් ඕ තවානාගතයටත් ඒ කටයුතු කරන පුද්ගලයා වෙනුවෙන් මේ දානය දෙනවා කියන එක ඒක වරදක් නෑ, ඒක හොඳයි. එතකොට මේ අර බිලිබබා ඉන්න ඒ ඒක ඉතින් එහෙම එකක් ඔය පස්සේ කාලේ කඩාගෙන තියෙන එකක් ආමුදුරුව බිලිබන්නේ. ඒවා ඉතින් පස්සේ බෞද්ධ සාහිත්‍යයේ හදාගෙන තියෙන එක බුදුහාමුදුරුව කියපු එකක් නෙමෙයි. බිලිබනෝ නම් ඒ පුද්ගලයා බික්කු නෙමෙයි. එහෙමනේ කියන්නේ අද එහෙමත් කියනවා මම. ඔය ඒවා ඉතින් සාහිත්‍යයේ තියෙනවා නෝයි කියලා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී සුවපත්. හොඳයි, තව එක ප්‍රශ්නයක් ගන්න පුළුවන් කාට හරි. ඊට පස්සේ අපි අන්තර්ජාලයට පාඩු දෙනවා. ඉතුරු පැයක් විතර කාලය ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අරහතුන් වහන්සේ, පංචස්කන්ධය තුළ තියෙන වේදනාවයි විඤ්ඤාණයට පස්සේ ආය සම්පස්සජා වේදනා කියන දෙක අතර මට වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඕනම් පංච දැන් මෙහෙමයි. දැන් ඔය පංචස්කන්ධය තුළ වේදනාව ඇහෙන් දකින රූපයකින් හම්බ වෙන චක්කු වේදනා, කනට ඇහෙන ශබ්දයන් නිසා ඇති වෙන චක්කු වේදනා, සෝත වේදනා, ගාන වේදනා, ජීවා කාය මනෝ හය. ඒ වේදනා තුන ප්‍රිය වේදනා, දුක් වේදනා, දුක්ඛම අසුඛ 18ක්. ඒ වගේම අතීත වේදනා, වර්තමාන, දුර අතීත ළඟ, අනාගත දුර ළඟ, සියුම් ඝන, අධ්‍යාත්මික වෛද්‍ය හීන ප්‍රණීත 11. ඒවා ඔක්කොම වේදනා. ඒ වේදනාවට අයිති අලුතෙන් උපදින සම්පස්සජා වේදනා. ජා කියන්නේ ජනිත වෙන වේදනා. ඔය එක ඔය සියල්ලට අයිති. සම්පස්සජා වේදනා ඕක ඇතුලේ තියෙනවා. එතකොට වර්තමාන මොහොතේ ඔය චක්කුංච දැන් ජනිත වෙන්නේ නැහැ වේදනාවක් නිකන්. ජනිත වෙන්නේ ඉස්සෙල්ලා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා. සම්පස්ස නිසයි ජනිත වෙන්නේ වේදනාව. එතකොට ඒ වේදනාව අර වේදනාව ඇතුළේ තියෙන්නේ. ආයි වෙන වේදනාවක් නෙමෙයි. අර පංචස්කන්ධයේ තියෙන වේදනා කොටසෙම කොටසක් තමයි මේ ජනිත වෙන්නේ අලුතෙන්. එතකොට රහතුනත දැන් චක්කුංච පටිච්ච රූපේච චක්කු විඤ්ඤාණං කියවම ඒක ඇතුලේ පංචස්කන්ධේනේ තියෙන්නේ නේද? ආයි ඒකත් විඤ්ඤාණේ තියෙන විඤ්ඤාණයත් ওই පංචස්කන්ධේ කොටසක්. ඒ විඤ්ඤාණයත් ওই පංචස්කන්ධේම කොටසක්. ඒක වේදනාව වැඩි වෙනවා. ඒක අලුතෙන් ජනිත වෙනවා තව එකක්. එකයි තින්නන් සංගති පස්සු සම්පස්සජා වේදනා ධර්මයට පත් වෙනවා. ඒ වේදනාව නැවත වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය සම්භවಂತಿ. සමුදය බිහි වෙනවා. දීර්ඝායස. හොඳයි, එහෙනම් අපි දැන් අන්තර්ජාලයේ තියෙන අහන ප්‍රශ්න, ඒ වගේම සජීවීව අපිට ඉදිරිපත් කරන ප්‍රශ්න පිළිබඳව අපි අවස්ථාව ලබා දෙන්න කටයුතු කරනවා. අද පෝය 11ට විනාඩි 5ක් තියා අපි අවසන් කරනවා. අවසරයි. විපස්සී බුදු පියාණන්ගේ පටන් සියලු සත්බුදුරයන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලැබමින් ගෞතම බුදු පියාණන් ජීවමාන කල උතුම් සෝතාවත්ති ඵලයටපත් සුමන සමන මහරජතුමන් වන ප්‍රඥාන්තික ගෞතම බුද්ධ ශාසනයේ නැවත පණ පිහිට වූ අනුබුදු හිමියන්ට කායික නිදුක් නිරෝගී සුවයම වේවා කියත්, අධර්මයේ දුරු වී මේ උතුම් සිල් සද්ධර්මයේ මේ උතුම් හෙළබිම බැබලේවා කියත් සත්‍ය ක්‍රියා බලය පතුරු වෙන අප සියලු දෙනා මේ මොහොතේ විනාඩියක් පමණ අදිෂ්ඨාන කරමු. සත්සත්සත් සුපත්‍ය සිලඳ අවසරයි. ගෞරවනීය අරහතුන් වහන්සේ, බුදුන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා ලෙස පවසා, සබ්බේ සංඛාරා අනත්තා නොකියා සබ්බේ ධම්මා අනත්තා ලෙස පහදා දුන්නේ ඇයි? ඔව්, දැන් මේක ත්‍රිපිටකයේ කීප තැනකම තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති. තුන්වෙනි එක තියෙන්නේ සබ්බේ ධම්මා අනත්තාති. එතකොට මෙතන සබ්බේ ධම්මා අනත්තාති කිව්වේ, අනත්තාති කිව්වේ මේ විපරිණාමය කියන එකයි. එතකොට සබ්බේ ධම්මා විපරිණාම ධම්මා කියන එකයි. එතකොට මේ සංඛාරත් ක්‍රියාසිතුත් අව්‍යාකත දේත් සියලු දේ සබ්බේ ධම්මා වලට අයිති වෙනවා. එතකොට සංඛාර නොවන දේවලුත් සබ්බේ ධම්මා වලට අයිති වෙනවා. ඒ සියලු දේ අනත්තාටි, සියලු දේ විපරිණ. එතකොට අර සබ්බේ සංඛාරා නිච්ච නැ අනිච්චං, සබ්බේ සංඛාරා සුඛ නැ දුක්ඛං කෙලවර වෙන්නේ. නමුත් සබ්බේ ධම්මා විපරිණාම ධම්මා, ඒක අවිපරිණාම ධම්මේ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා කියන එක ඇත්ත වශයෙන්ම ඒක නොකිව්වනම් සබ්බේ සංඛාරා විපරිණාම ධම්මා කියලා. නමුත් අර ක්‍රියාසිතුත් විපරිණාමයටපත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පවා විපරිණාමයටපත් උනාපත් වෙනවා. මේ අද තත්වයටපත් වෙනවා. ඒක නිසා සබ්බේ ධම්මා විපරිණාම ධම්මා කීම බොහොම ගැළපෙනවා. සබ්බේ ධම්මා විපරිණාම ධම්මා යදා පඤ්ඤාය පසති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය. ඒ අනුව මේ විසුද්ධියට පත් වෙන මාර්ගය හොයාගන්න පුළුවන්. ඒකේ නොබැඳි අර බැඳිනවා කියන එක තමයි අද මේ දේශනා කරපු සූත්‍රයේ තියෙන බද්දෝ මාරස්ස මඤ්ඤමානෝ බද්දෝ මානස්ස උපාදීයමානෝ බද්දෝ මාරස්ස ඒ වගේම අභිනන්දියමානෝ බද්දෝ මාරස්ස සූත්‍ර ධර්ම තුනක් තියෙනවා ඔය සංයුක්ත නිකායේ. තුනෙන්ම බද්දෝ බද්දෝ තමයි අර උපාදානයේ හේතුව. ඒක තමයි සබ්බේ සංඛාරා නිච්ඡාසීයේ ගන්නවා නම් බද්දෝ මාරස්ස, සබ්බේ සංඛාරා සුඛසේ ගන්නවා නම් ඒක මාරස්ස, සබ්බේ ධම්මා අවිපරිණාම ධම්මසේ ගන්නවා නම් ඒක මාරස්ස බද්දෝ, ඒක අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං ගන්නසේ ගන්නවා නම් මුත්තෝ පාපියුතු මාර්යාගේ මිදී නිදහස් වෙනවා. ඒක තමයි විග්‍රහ කරලා තියෙන ධර්මතාවය. ওই ධර්මතාවය ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕන. ඔබ තනි තනිව ඔබයි ඔය මාර්යාගේ උගුලට අහුවෙන්නේ. ඔබ තනි තනිව ඔබයි මාර්යාගේ උගුලෙන් මිදී නිදහස් වෙන්න ඕනේ, නැතුව සමුහයක් වශයෙන් නෙමෙයි. ඔබ තේරුම් ගන්න ඕන මේක. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. තේරුම් ගත්තොත් ඔබ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මවලලා ඒකට බැඳෙන්නේ නැහැ. මාර්යාගෙන් මිදෙනවා. බද්දෝ මාරස්ස නෙමේ මුත්තෝ පාපිමුතෝ. අවසරයි අරියතුන් වහන්ස, මගපල ලැබූ උත්තමයෙකුගේ කිසියම් අරමුණක් කෙරෙහි අමනාප මනාප මනාප අමනාප යන්නේහි අර්ථය වන්නේ රාග ද්වේෂ මෝහ තුල සංකාර නොපවත්වා සමුදේ බිහි නොකර ක්‍රියාසිත පවත්වා එම අනු අරමුණු වලින් නිබ්බිදා වීමට දරන උත්සාහයක් වැනි තත්වයක්. ඔව්, දැන් මෙතෙන්දී අපි දේශනා කරවදාල සූත්‍රයක් තිබුණා. සූත්‍ර ධර්මයක්, මොකද්ද සූත්‍රයේ නම මට හරියට මතක නෑ. මෙතෙන්දිම සූත්‍රයක් දේශනා කළා දැනට මාස දෙකකට ඉස්සරහා. අසුදවත් පුටග්ජන පුද්ගලයෙක් බැඳෙන්නේ ප්‍රිය අප්‍රිය බවට. ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. අසුදවත් පුටග්ජන පුද්ගලයෙක් යම්කිසි ආකාරයක මේ සක්කාය දිට්ඨියෙන් මිදුණු සුතවත් අරිය ශ්‍රාවකයෙක් වූ සෝතාපට්ටි ඵලයට පත් වූ මඤ්ඤතාවේ මිදී අඤ්ඤාතා වින්ද්‍රිය මත වූ පුද්ගලයෙකුට ප්‍රියාප්‍රියතාවේ නෙමෙයි තියෙන්නේ. ඒ පුද්ගලයාටත් තියෙන්නේ, ඒ සේක පුද්ගලයාට, ඒ මාර්ගඵලලාභී පුද්ගලයාට තියෙන්නේ මනාපමනාප ප්‍රියාප්‍රියතාවේ නෙමෙයි. මේක පැහැදිලිවම ඔය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ඔය සූත්‍රයේ පැහැදිලිවම විග්‍රහ කරලා තියෙනවා. අසුතත් පුටග්ජන පුද්ගලයාට තියෙන්නේ ප්‍රියාප්‍රිය බවට, ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රියාප්‍රිය අතර අදුක්කම අසුකසේ කල්පනා. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මෙතෙන්දි දේශනා කළා දැනට මාහිත්‍ය දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ මාස දෙකකට උඩදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා. ආර්ය ශ්‍රාවකෙක් වුණාම, සුතවත් අරිය ශ්‍රාවකෙක් වුණාම, සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ප්‍රියාප්‍රිය කියන දෙකට නෙමෙයි බලන්නේ. දැන් ඒ සුතවත් අරිය ශ්‍රාවකයාට තියෙන මනාපමනාප එක වෙනස් අක්‍ර වෙනස් වචනය. එතකොට ප්‍රියාප්‍රිය දෙකේ වෙනස එකක්, මනාප අමනාප තත්ත්වය තවත් එකක්. එතකොට දැන් බුදුහාමුදුරුවන්ටත් අරහතුන් වහන්සේටත් මනාප අමනාප තියෙනවා. ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. නමුත් අසුදාත් පුදඥාන පුද්ගලයාට මනාපමනාපවලට එහා ගිය ගැඹුරු පුදඥාන තත්වයක් තියෙන්නේ ප්‍රිය අප්‍රිය. එනිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැන් ඊට පස්සේ අර තුන්වෙනි පුද්ගලයා මගපල ලැබලා අරහත් තත්වයට පත් වුණාම මනාපමනාප වයනුත් මිදී නිදහස් වෙලා අර රාගක්කය, දේශක්කය, මෝහක්කය, ආසවක්කය, කම්මක්කය කරන්න තත්ත්වයට පත්වෙනවා. ඒක නිසා සුතවත් අසුතවත් පුතඥාන පුද්ගලයට ප්‍රියාප්‍රිය, සුතවත් අරියසාාවකයෙක් මාර්ගය වඩින සේක පුද්ගලයට තියෙන්නේ මනාපාමනාප, අරහන්ත තත්ත්වයට පත්ව වූ පුද්ගලයට තියෙන්නේ ඊටත් වඩා වෙනස්. අර මාරයට බැඳින්නෙම නෑ. එනිසා කම්මක්කය කරන, රාගක්කය කරන, ආසවක්කය කරන තත්ත්වය. එහෙම මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඔය පියවර කීපකින් අසුතවත් පුතඥාන පුද්ගලයාත් සුතවත් අරිය ශ්‍රාවකයාත් මගපල් ලැබූ අරහතුන් වහන්සේත් පිළිබඳව පියවර තුනකින් විග්‍රහ කරලා තියෙනවා. ගරු අරියතුන් වහන්ස, සම්මතයෙන් අද වගේ දවසක මෙවැනි කාලයක අනුරාධපුර ජයසිරි මහබෝධින් වහන්සේ රෝපණය කළා. වර්තමානයේ කුමන හෝ බෝධීන් වහන්සේ නමක් අද දිනේ රෝපණය කළහොත් එම බෝධීන් වහන්සේට ධර්මය නොදත් පුද්ගලයින් පුද පූජා පවත්වා සංසාරය අතරවන් වීම බෝධීන් වහන්සේ රෝපණය කිරීමට සම්බන්ධ අයට නිවන් ප්‍රමාද වීමට හේතු වේද? නෑ, ඉතින් අද වුණත් නියම නිවැරදි බෝධීන් වහන්සේ නම බෝහංකුරයක් අරගෙන රෝපණය කරනවා නම් ඒ රෝපණය කරලා ඒ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ, බුද්ධ බවට පත් වූ, ඒ බුද්ධ ශක්තිය අනුගත වූ ඒ බෝධීන් වහන්සේ සිහිපත් කළා තුන් සිත පහදා ගන්න පුළුවන් නම් ඒක යහපත්. ඒක නිසා මේ බෝධීන් වහන්සේ සංකේතයක්. දැන් ඔය අපි අද මේ ගෞතම බුද්ධ ශාසනය තුල බෝධිය කියන්නේ, බෝගස කියන්නේ ඇහැටු ගහට. නමුත් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ ඇහැටු ගහ මිසක් බෝගහක් නෙමේ. ඒ කාලේ නීග්‍රෝධ. එමනන්නම් මේ නීග්‍රෝධ කියන්නේ ඔය නුගගහ. නුගගහ තමා කාශ්‍යප බුදුහාමුදුරුව පිටදීලා බුද්ධත්වයට. ඊට ඉස්සෙල්ලා කිරිපලු නුගරුක ඕවගේ බෝධීන් වහන්සේලා එක එක බුදුවරුන්ට ඒ බෝධීන් වහන්සේලා වුණා. ඉතින් ඒක නිසා කොළොංගහත් බෝධීන් වහන්සේ නමක්. නාගහ මතු උපදින මෛත්‍රී බුදු හාමුදුරුවෝ කියලා බුදු කෙනෙක් බුදුත්වයට පත් වෙනවා. ඒ මෛත්‍රී බුදු හාමුදුරුවන් පිට දෙන්නේ නාගසට. ඉතින් එක එක බුදුවරු මේ බුද්ධත්වයට පත් වුණාම ඒ ගස් වර්ග බෝධිය වෙනවා. ඒක නිසා ඉස්සරහා මතුවෙන බෝධීන් වහන්සේ නා බෝධිය. දැන් අද මේ බෝධිය වුණේ මේ ඔය ඇහැටු ගහක්, මීට ඉස්සෙල්ලා නුග ගහක්. ඒ වගේ එක එක බුදුවරුන් පිටදී බුදු වෙන ගහ අනුව ඒ ගහ ඒ බුද්ධ ශාසනය තුළ බෝධිය වෙනවා, බෝගහ වෙනවා. එතකොට මේ බෝගහ කියන එක ඔය ඇහැටු ගහට අපි දැන් අද ආරෝපණය කරලා තියෙන නමක්. ඒක නිසා ඕක බෝගහක් නෙමේ, බුද්ධත්වයට පත් වූ නිසයි බෝගහ වුණේ. බව උදුරා දමන්නට අර උපකාර වූ වෘක්ෂය නිසයි ඕකට බෝධිය වුණේ, බෝගහ වුණේ. ඕක ඇහැටු ගහක්. ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන ඔය බුද්ධත්වයට පත්වීම සිහිපත් කළා. බුද්ධත්වයට පත් වුණා කියන්නේ මේ රාග දේශ මෝහ උදුරා දමලා නික්ලේශී තත්ත්වයට බුදු හාමුදුරුවෝ බෝසත්තුමා පත් වුණා. අර මාරයගෙන් මිදී නිදහස් වුණා, උපාදානයෙන් මිදී නිදහස් වුණා, මඤ්ඤතාවයෙන් මිදී නිදහස් වුණා. ඒකයි බුද්ධ භාවයට පත් වුණා කියන්නේ. ඒක නිසා ඒක සිහිපත් කළා බෝධීන් වහන්සේ බෝපැලයක් රෝපණය කරන එකත්, බෝධීන් වහන්සේට වන්දනාමාන කරන එකත් ඒවගම තමන්ගේ හිටෙත් ඔය තියෙන් රාගේ දේශය මූහය උදුරා තමන්නට මේ අවස්ථාව මේක උපකාර කරගත හැකි කියන චේතනාවත් තියෙනවා නම් පිරිසිදුව ඒක යහපත්. ඒක නිසා ඒකෙන් පාපයක් වෙන්න අයපතක් සිදු වෙන්න ඒක යහපත්. හැබැයි හරියට නිවැරදිව මේක තේරුම් අරගෙන අපි බෝධීන් වහන්සේට වඳින්න ඕන, බෝධීන් වහන්සේට උපහාර කරන්න ඕන. බෝපැලයක් රෝපණය කොටත් බෝධි පූජාවක් කරන කොටත් හැම වෙලේම අපි ඒ භව උදුරා දමීම සිහිපත් කරන්න ඕන. රාග භව, වේස භව, මෝහ භව උදුරා දමන්නට උපකාරක මුණ ධර්මතාවය තේරුම් ගන්න ඕන. ඒක මෙහෙය කළොත් හරි. අවසරය අරිහතුන් වහන්ස, පරිණාමය සහ විපරිණාමය අතර වෙනස පහදා දෙන්න. ඔව්, දැන් පරිණාමය විපරිණාමය අනු පරිණාමය කියලා තුනක් තියෙනවා. දැන් පරිණාමය කියන්නේ මේක වෙනස් වෙයි වෙනස් වෙයි හැම තැනකම. ආපෝ තේජෝ ආයෝ පඨවි. අපි හිතමුකෝ පස් ටිකක් තියෙනවා පොළොවේ. ওই පස් ටික ජලයේ ටිකක් එකතු කළා ගඩොල් කැටයක් හදනවා. දැන් පස් ටිකෙන් ගඩොල් කැටයක් හදුව එක පරිණාමය. ඒක විපරිණාමයක් වෙනවා. අර යම් ආකාරයක ඒක විපරිණාම විපරිත තත්වයකට පත් වෙනවා. මේ විපරිණාමය කියන්නේ තියෙන තත්වයෙන් වෙනස් තත්වයකට පත් වෙන හැම දෙයක්ම විපරිණාමය. අනුපරිවර්තති කියන්නේ ဒုတိය ධම්ම ලෝක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන මේක අනුපරිවර්තති. අලුතෙන් යම් ආකාරයක හිත විපරිණාමයට පත් වෙනවා, පුද්ගලයා විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා. ඒක නිසා මේ පරිණාමය විපරිණාමය අනුපරිවර්තති කියන වචන තුනේම තියෙනවා මේවා යම් කිසි වෙනස් වීමක්. මේක ප්‍රයත්න ඒ විදිහට පවතින්නේ නැහැ. දැන් ගඟක් ගලාගෙන යනකොට ওই ගඟේ ජලය අර විපරිණාමයට පත් වෙනවා, අනුපරිවර්තති වෙනවා, කොපිරිසුදු වෙනවා. මූදට ගිය ගමන් ගඟේ ජලය මූදු ජලයේ බවට පත් වෙනවා. මේ වගේ විපරිණාමය හැම තැනකම ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරමත් පුද්ගලයන්ගේ සිතුත් රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයත් සියලු දේ විපරිණාමයට පත් වෙනවා. මේක එක විදිහක එක ස්වභාවයකට එක ආකාරයකට පවත්න්නේ නැහැ, පවතින්නේ නැහැ. කාලය වේලාව ලෝකයේ කරගෙනකොට පෘථිවිය කරගෙනකොට ඉර ගමන් කරනකොට ඒ හැම අවස්ථාවකම මේ පැවැත්ම තුළ තියෙන සියලු දේ ඔබ පුද්ගලයන් සාතුළුව සියලු දේ සියලු සත්‍යය සියලු අය විපරිණාමයට පත් වෙනවා, අනුපරිවර්තන්ති තත්ත්වයට පත් වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවසරය අරිහතුන් වාස, වැඩ හිටි කන්දේ බුදුරදුන් වැඩ සිටි තැනක්ද එහි ඉහළ රෝපණය කර ඇති බෝධියෙහි වැදගත්කම කුමක්ද? ඒක ඉතින් බුදුහාමුදුරුවෝ උඟත් තැන් වල සිතුල්පව්වට කිට්ටුයි වැඩ හිටි කන්ද එහා පැත්තේ බුදුහාමුදුරුවෝ සමහර විටක ඔය තැන් වලත් වැඩින් නැති ඇවිලින් නැති සංචාරය කරන්න නැති මොකෝ අරහතුන් වහන්සේලා හිටිය තැන් තමා ඔය රූනේ බොහෝ තැන් වල තියෙන්නේ. ඒ තැනේ වැඩි හිටි ගන්ධ වැන්දයි කියලා ඒ තැනින් අපිට වැඩක් නැහැ. හිත පිරිසිදු කරගත්තේ නැත්නම් ඔය තැනක වැන්දත් ඔය දේවාලයකට ගිහිලා තැනකට වැන්දත් පුදබිමකට කියලා දැම්මත් තමන්ගේ හිතේ තියෙන රාග දේශ මොහ කියන කෙලෙස් හෝ උපාදානය හෝ උදුරා දාන්න බැරි නම්, මඤ්ඤතාවේ හෝ උදුරා දාන්න බැරි නම් මගපල් ලබන්න බෑ. ඒ තැන් උපාදානය කරගත්තොත් ඒවත් ඔය උපාදානය කරගත්තා අය තමයි ඔය ප්‍රශ්න අහන්නේ. අවසරය අරිහතුන් වහන්ස, තීනි සුචරිතයෙහි පිහිටා කටයුතු නොකරන අනාර්යන්ද තුන්වන ඇසක් ගැන කතා කරයි. සම්මාදිට්ඨියට පත්වීම තුන්වන ඇස පහළවීම නොවන්නේද? තුන්වෙනි ඇස පහළ කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට ධ්‍යාන වඩලා අභිඥා ලැබලා ඒ වගේ තැන්වල. තුන්වෙනි ඇස කියන එක මේ ඇත්ත වශයෙන්ම අර යම් අභිඥා ලැබීමක්, ඥාන දර්ශනය පටිලාභයක් ලැබීමක්. දැන් තීනි සුචරිතය තීනි දුෂ්චරිතය තේරුම් ගන්න ඕන. වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. එකක් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. මේ තීනි සුචරිතයෙහි යෙදෙනවා නම් ඒ පුද්ගලයාට මේ තුන්වෙනි ඇස නෙමේ ඊට එහා ගිහිලා චතුර්ථ ධානය චතුර්ථ හතරවෙනි ඇසත් පහදා ගන්න පුළුවන්. සතර සතිපට්ඨානය පූර්ණ කරගෙන ප්‍රඥා ඇස මතු කරගන්නත් පුළුවන්. ඒක නිසා මේ තුන්වෙනි ඇස පහදා ගන්නට පුළුවන් ඉෂ්වරයෙකුට, ඉද්ධිපාත ප්‍රාතිහාර්ය පාන කෙනෙකුට, අභිඥාලාභී කෙනෙකුටත් යම් ආකාරයකට තුන්වෙනි ඇසක් මතු වෙනවා. ඒ කියන්නේ ඔය ඥාන දර්ශන ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. දුර තියෙන දේ බලන්න පුළුවන්, අහන්න පුළුවන්, දිව කන, දිව ඇස, දිව නැන එයා ලබන්න පුළුවන්. ඒවා තුන්වෙනි ඇසට අදාළ දේවල්. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඊට වඩා එහා ගිය දෙයක්. ඒක තුන්වෙනි ඇසට එහා අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය මිදී නිදහසෙමයි එතන තියෙන්නේ. ඒක නිවනට මඟඵල ලැබීමට උපකාර වෙන පාරක්. ගරු අරියතුන් වහන්ස, ජාති යනු විඥාණය මෞකුසට බැස ගැනීමද, මෞකුසින් බිහිවීමද, නැත්නම් ස්කන්ධ පංචකයේ පහළවීමද? යන්නත් ස්කන්ධ පංචකයේ පහළවීම යන කුමක්ද යන්නත් පැහැදිලි කර දෙන්න. දැන් මේක අපි සිංහල භාෂාවෙන් තමයි ජාති. නමුත් මාගදී භාෂාවේ තියෙන්නේ ඕක උප්පජ්ජති. එක උපපජ්ජති. මේක අගකොට අගම වචන තමයි ජාති. උප්පජ්ජති උපපජ්ජති. දැන් අපි කල්පනා කරොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. සෝතංච පටිච්ච සද්දං උප්පජ්ජති සෝත විඤ්ඤාණං. උප්පජ්ජති ගාන විඤ්ඤාණං, උප්පජ්ජති ජීවා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං උප්පජ්ජති. එතකොට ඕක තමයි උප්පජ්ජති. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක විපරිණාමයක්. මේක අනුපරිවර්තන්තේ. මේක ඔබ තුල ඇති වෙන වෙනසක්. ඔබ කිලුට පැත්තට ඔය උප්පජ්ජති චක්කු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ගාන ජීවය, කාය මනෝ විඤ්ඤාණං වුණා නම් ඔබ කිලුට පැත්තට යනවා. එතකොට ඒ වගේම ඔබ තේරුම් ගත්තොත් මේ උප්පජ්ජති නූනනම් අනුප්පාදෝ නිබ්බාන. උප්පජ්ජති නූනනම් ඒ කිලුට පැත්තට නොවනවා නම් ඔබ බැම්මෙන් මිදී නිදහස් වෙනවා. අනුසය උපදින්නේ නැහැ. උප්පජ්ජති අනුප්පජ්ජති. අනුප්පජ්ජති කියන එක තමයි ටිකලා අනුප්පාදෝ නිබ්බානං ගැටියට තියෙන්නේ. ඒක නිසා මේ උප්පජ්ජති කියන එක මාගදී භාෂාවේ මේ සිංහලයේ ජාති කියනවට වඩා හුඟක් වෙනස් වචනයක්. ඒක ඕනම මොහොතක ඇහැට කණ්ඨ නාසයට දිවට කයට මනට අරමුණු රූප ශබ්ද ගන්ධ සුවඳ රස දුව පහසු ධම්මානුව ඔබ තුළ වෙනස් වෙන්න පුළුවන්. ඔබේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඔබේ හිතේ කිලුට බවක් ඇති වෙන්න පුළුවන්. ඔබේ හිත පිරිසිදු බවෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔබේ මඟ වැහෙන්න පුළුවන් උප්පජ්ජති වුණ හැම. නමුත් ඔබේ හිතේ උපදී නැත්නම් එහෙම අනුසය අනුසය අනුපාදෝ නම් ඔබ නිවනට උපකාර වෙන මඟ අනුගමනය කරන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. අවසරය ඇරියතුන් වහන්සේ, මස් මාංශ අනුභවය පිළිබඳ ප්‍රශ්න තුනක් එකිනෙකට තරමක් සමාන ප්‍රශ්න තුනක් තිබෙනවා. ඒ පිළිවෙලින් යොමු කරන්නම්. ගරු ඇරියතුන් වහන්සේ, ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ සහ පවත්ත මාංශ යනු දෙකක්ද එකක්ද යන්නත් දෙව්දත්තරුන් භික්ෂුන් වහන්සේලාට මාංශ අනුභවය තහනම් කරන ලෙසට කරන ලද ඉල්ලීම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කිරීම මාංශ අනුභවයට අනුදැනීමක් ලෙස ඇතැම් දේශකයෝ පවසති. නිවැරදි තත්ත්වය පහදා දෙන්න. ඔව්, දැන් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ත්‍රිකෝටි කියන්නේ කෝටි කියන්නේ මෙතන මේ කෙලවරක්. එහෙම නැත්නම් තුන් ආකාරයකින් පාරිශුද්ධ මාංශය. තමන් නොමැරු සතෙක් මැරුවෙත් නැහැ. මසක් බලාපොරොත්තු වුණෙත් නැහැ. මස් රස තෘෂ්ණාවක් ආසාවක් තිබුණෙත් නැහැ. අපි හිතමු සුනාමියක් ආවා. සුනාමියේදී මාළු විශාල ප්‍රමාණයක් ගොඩට ගැහුවා. එතකොට වතුර බැහැලා ගියා. මූදු වතුර මාළු ටික ඉතුරු වුණා. දැන් එතකොට මේ මාළු කවුරුවත් මැරුවෙත් නෑ, කවුරුවත් බලාපොරොත්තුනෙ නෑ, චේතනාවත් තිබුණෙත් නෑ, මස් රස විඳීමේ, මාළු රස විඳීමේ කැමැත්තත් තිබුණෙත් නෑ. එතකොට අර ගොඩ ගැහුව මාළු දැන් යම් කිසි කෙනෙකුට අරගෙන මාළු හැටියට බොහොම හොඳ පිරිසිදු මාළු උයන කන්න පුළුවන්. ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක්. ඒක වරදක් නෑ. බුදුහාමුදුරුවෝ ඒක ත්‍රිකෝටික පාස මාංශය. ඒ වගේම යම් කිසි අපිටම යම් කිසි සිංහයෙක් හරි කොටියෙක් හරි මුකෙක් හරි ඒ වගේ සතෙක් මුවෙක් හරි ගෝණෙක් හරි ඒ වගේ සතෙක් මැරුවා. ඒකටකොට ඒ සතාව මරලා අර මුවා සිංහයා හෝ කොටියා හෝ ගියා. ඒ වගේ සතෙක් ඒගේ මාංශය කවුරුවත් චේතනාවක් ඇතුව මැරුවෙත් නෑ, මරණ චේතනාවක් තිබෙන්නේ නෑ, මස්කන චේතනාවක් තිබුණෙත් නෑ, මරණ චේතනාවක් තිබුණෙත් නෑ. ඒ වගේ මස කන්න පුළුවන්. ඒක තමයි ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. ඒක බුදුහාමුදුරුව මේ හැබැයි බුද්ධ ශ්‍රාවකයන්ට නෙමේ අර සාමාන්‍ය පුද්ගලයන්ට මේක අනුදැන වදාළ. නමුත් යම් කිසි කෙනෙකුට මෙත්තා සහගත චේතනාවක් තියෙනවා නම් අර සබ්බපාන හිතාය අනුකම්පා දයාපන්නෝ නම් එහෙම කෙනෙකුට තවත් කෙනෙකුගේ මස් කන්න බෑ, මස් රස විඳින්න බෑ. මස් රස තණ්හාවෙන්, ලෝභකමෙන්, ආසාවෙන් මස් රස විඳින්න බෑ. ඒක එකක්, ඒක පරම මෛත්‍රිය, ඒක මෙත්තා සහගත සිතක්, පරම මෛත්‍රිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒක එකක්, අරක එකක්. ඒක නිසා බුද්ධ දේශනාවේ වගේ දේවල් තියෙනවා. ඕයන් අපි ගැටෙන්න, ඇලෙන්න, මුලා වෙන්න, තර්ක විතර්ක කරන්න ඕනේ නැහැ. අපේ හිතේ මෛත්‍රියක්, පරම මෛත්‍රියක්, අප්‍රමාණ චේතෝ විමුක්තියක් තියෙනවා නම්, සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ නම්, තවක් සතෙකුගේ මස් කාලා අපි ජීවත් වෙලා මොකටද? තවත් සතෙකු මරලා මස් කාලා අපි ජීවත් වෙලා මොකටද? අනුන්ගේ මස් රස තෘෂ්ණාවෙන්, රස පිරේතකමෙන් හිත කිලුටු කරගන්නේ මොකටද? ඒ අනුව ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා පරම මෛත්‍රිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන්න. ඒ අනුව ඒ පුද්ගලයා අනුන්ගේ මස් කන්නේ නැහැ. ඒ අනුව දිව සංවර වෙනවා, ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා, ප්‍රත්‍ය සංවරය ඇති වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා කිසිසේත්ම අනුන්ගේ මස්, තවත් කෙනෙකුගෙන් මරලගත්ත මස් හෝ අර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වෙන්නත් පුළුවන්, ඒක හෝ වළඳන්නේ නැහැ, පාවිච්චි කරන්නේ නැහැ, පරිහරණය කරන්නේ නැහැ. අර අප්‍රමාණ චේතෝ විමුක්තිය තියෙන පවතින ආර්ය ශ්‍රාවකයා. ඒක නිසා දැන් ඔය දේවදත්තගේ ප්‍රශ්නේ, ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ එහෙම අන්තවාදී අන්තගාමී ලෙස වැඩ කරන්න ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ අර ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය විග්‍රහ කරන නිසා එහෙම සියලු මස් කෑම තහනම් කළෙත් නැහැ, අනුදැනව දාලෙත් නැහැ. ඒ ගැන නිහඬව හිටියා. ඒකයි උනේ. ශ්‍රාරියතුන් වහන්සේ, බුදුරුවන්ගේ පන්සිල් රැකීමට ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් බවත්, ඔවුනට තමා විසින්ම නොමැරූ, තමා වෙනුවෙන්ම නොමැරූ සත්තුන්ගේ මාංශ අනුභවයේ කැප බවත් ඇතැම් මිත්‍යා දෘෂ්ටික දේශකයෝ පවසති. නිවැරදි තත්ත්වය පහදා දෙන්න. දැන් ඇත්ත වශයෙන්ම ඔය කියන පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමෙන් සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන වේරමණී සික්ඛාපද, මේවා බුදුහාමුදුරන්ගේ සීල සමාදානයක් නෙමෙයි. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙරත් ලෝකයේ දැන් මහමායා දේවිය බෝසත් දරුවා කුසට පිළිසිඳ ගත්තාම ඔය සමාදන් වුණා. ඔය අටසිල් පන්සිල් සමාදන් වුණා. බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේ ඔය කියන වේරමණී සික්ඛාපදේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ සංවර සීලය. ඒ අනුව බුදුහාමුදුරුව දේශනා කළේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමී සුමිච්චාචාරම් පහය කාමී සුමිච්චාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති. සම්පප්පලාපම් පහය සම්පප්පලා. මෙන්න මේකයි බුදුහාමුදුරුව අලුතෙන් උබ්බේ අනනුසුසේසු ධම්මේසු හැටියට විග්‍රහ කළේ. මෙතන තියෙන්නේ සංවර සීලයක්, ඉන්ද්‍රිය සංවර සීලයක්, ප්‍රත්‍ය සංවර සීලයක්, ප්‍රාතිමොක්ඛ සංවර සීලයක් සහ ආජීවක ආයතික සංවර සීලයක්. ඒ සංවර සීලයයි සමාදන් වන සීලයයි එකක් නෙමෙයි. සමාදන් වන සීලෙන් මගපල් ලබන්න නිවන් දකින්න පුළුවන් කම නැහැ. ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට සමාජයේ යහපත් එක හොඳයි. යහපත් ඒක සමාජයට යහපත්. ඒක චාරිත්‍ර වාරිත්‍රයක් රැකීම. නමුත් මේ ඉන්ද්‍රිය සංවරය ඊට වඩා කෝටියක් වටිනවා. කෝටියක් සංවර සීලයේ පිහිටා කටයුතු කරන්න පුළුවන්. ඔය සතර සංවර සීලය පූර්ණ වුණා නම් ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව දේශනා කළේ සංවරට්ඨේ සංවරට්ඨේන සීලම්. බුදුහාමුදුරුවගේ සීල විග්‍රහය තියෙන පටිසම්භිදා මග්ගප්‍රකරණයේ දීඝනිකායේ සීල සූත්‍රවලත් මේ සංවරට්ඨේන සීලම් සංවරට්ඨේ. එතකොට සඳන ගන්න ඕන සංවර වෙන්න, සංමා වෙන්න, සංසිඳවන්න, සංසුන් වෙන්න, සඳන ගන්න. සං කියන්නේ රාගයේ දේසේ මොහේ තුනේම එකතුව සං. උපදින්නේ සං උදය සමුදය. ඉතින් ඒක නිසා සං තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට ඔය ඉන්ද්‍රිය සංවර කරගන්න බෑ. සං තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට සිව්පසය සංවරත්වයෙන් භාවිතා කරන්න බෑ. සං තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට ප්‍රාතිමුක්ඛ සංවරයේ පිහිටලා කටයුතු කරන්න බෑ. ආයතික සංවරයේ පිහිටන්න. ඒක නිසා හොඳට සන්තේරුම් ගන්න ඕන. සං කියන්නේ මේ රාගයෙන් දේසයෙන් මෝහයෙන් හිත කිලුටු වෙන්නට ලැබෙන අවස්ථා තුනම රාගය සං, ද්වේෂය සං, මෝහය සං, තේ සං. තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සං ජීව නිරෝධෝ. සං කිව්වේ රාගය දේසය මෝහයෙන් තුනෙන්ම එකතු වෙන නිසා හිත කිලුටු වෙන පාර සං. එකෙන් වැලකීම විසං. සං විසං. සන්ධි විසන්ධි. සංවට්ට විවට්ට. මේ දෙකම සං තේරුම් අරගෙන සං අසං කරන්න තේරුම් අරගෙන සංකය තේරුම් කරගත්තොත් අන්න එතෙන්දී නිවන් මඟ එළි වෙනවා, විවුර්ත වෙනවා, තේරුම් ගන්න. ඒක තමයි මේ සං තේරුම් නොගෙන සීලය පිහිටන්න බෑ. සංවරට්ටේන සීලං කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. අවසරය අරියතුන් වහන්ස, ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ පවා අනුභවය ප්‍රතික්ෂේප කිරීම නිසා කිසියම් දෘෂ්ටිගත වීමක් මාන්නාධික බවක් ඇතිවන බවත් එය නිවන් මඟට මාධාවක් බවත් ඇතැම් දේශකයෝ පවසති. නිවැරදි තත්ත්වය පහදා දෙන්න. ඔය ඉතින් ඒක ඒ පුද්ගලයන්ගේ දෘෂ්ටිය. නමුත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වුණත් මස් බව දැනගත්තොත්, තව සතිගේ මස් බව දැනගත්තොත් මේ මස් රස තෘෂ්ණාව නිසා තමන්තේ හිතේ කිලුටු වන බව තේරුම් ගත්තොත් ඒක මාන්නාධිකකමක් නෙමේ. ඒක අර නිහතමානීකමක්. ඒක සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ බවක්. තවත් සතෙකුගේ මසක් බව දැනගත්තොත් මේක ඇත්ත වශයෙන්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි එහෙම ඒක කෑවොත් ඒක දිවට රස තෘෂ්ණාවක් ඇති වෙනවා, අසංවර දිවක් ඇති වෙනවා. ඒක නිසා ඒ අසංවරදිව පාත්ත ගන්න හොඳ නෑ. සමහර විටක කෙනෙකුට මේක තේරුමක් ගන්නෙම නැතුව සමහර විටක මස් හොද්දක් එහෙම කැවෙන්න ඉඩ තියෙනවා. ඒක උපේක්ෂා සිතින් ඉවසන්න ඕන. ඒකෙන් ප්‍රශ්න නැහැ. ඒක අපි දන්නේ මස් හොද්දද මොකද්ද කියලා සමහර විටක බෙදන්න පුළුවන්. එහෙම දෙන්න පුළුවන්. නමුත් ඒකෙන් හිත කිලුටු කරගන්න හොඳ නැහැ. හිතේ දිවේ රස තෘෂ්ණාවක්, රස ආසාවක්, රස කැමැත්තක්, රස විඳීමේ රස පිරේතකමක් ඇති කරගන්න හොඳ නැහැ. එතකොට තමයි එහෙම වුණොත් තමයි චේතනාහං භික්කවේ කම්මං වදාමි වෙන්නේ. ගෞරවනීය රහතුන් වහන්ස, මගේ ප්‍රශ්නේ මේ නාම රූප විග්‍රහය පළවෙනි ප්‍රශ්නේ නාම රූප විග්‍රහය සම්බන්ධයි. දැන් රූප පිළිබඳව විග්‍රහ කරනකොට කියනවා ඒක මේ ආපෝ තේජෝ වායෝ පඨවි යන ඒ කොටස් වලින් ඕලාරික කොටස් වලින් සකස් වෙන දේවල් කියලා. නමුත් තවත් යනක රූප විග්‍රහ කරනවා චක්කු රූප, සෝත රූප, ඝාන රූප, දිවහ රූප, චිත්ත රූප ආදී වශයෙන්. එතකොට මේ චිත්ත රූප ගත්තහම ඒ රූප තිබෙන්නේ ඕලාරික වශයෙන් නෙමෙයි මට හිතෙන විදිහට ගති වශයෙන්. ඒ කියන්නේ තද ගතිය, දියා ගතිය ආදී වශයෙන්. අන්න ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කර දෙන්න මෙන් කරුණාකරලා ඉල්ලා සිටිනවා. ඔව්, දැන් මේ නාම රූප විග්‍රහයක් අභිධර්මයේත් තියෙනවා, බුද්ධ දේශනාවෙත් තියෙනවා, තව තියෙනවා බුදු මේ බුද්ධත්වයට පත්වෙන බව උදුරා දමන්නට උපකාරක නාම රූප පරිච්ඡේද ඥානයයි අවශ්‍ය වෙන්නේ. නාම රූප බෙදලා වෙන් කළා තේරුම් ගැනීමයි නාම රූප පරිච්ඡේද ඥානය. මේ නාමය එක විදිහකට, රූපය එක විදිහකට. දැන් ඔබ සිංහල අය හැටියට අහලා ඇති රූපං ජිරති නාම ගොත්තං නජීරති. දැන් මේකේ තේරුම මේ නාමය කියන එක මේ නජීරති, රූපං ජිරති. එතකොට මේ ජිරති කිව්වේ ජීරතිකවේ දිරවල යන මනේ මේ විපරිණාමයට පත් වෙනවා. ඔබ දැන් ඔය කය හදාගත්තා, ඔය කර්ජකය ඔබ අලුතෙන් මිනිසෙක් හැටියට ඔබේ මව් කුසෙන් එළියට ආවට පස්සේ අද වෙනකම් මේ තත්ත්වයට ඔය කර්ජය හදා. ඒ වගේම ඔබ ඔය මව් කුසකට ආවේ අර ඔබේ නාම කොටස. එහෙම නැත්නම් ඔබේ නාමකය කියන්නේ මනෝමයකය, එහෙම නැත්නම් කර්මජකය. එතකොට නාමකය කියන එක ඔබ මේ ජීවිත කාලයේ පමණක් හදාගත්ත එකකුත් නෙමේ, මීට පෙර කෝටි ප්‍රකෝටි වාරයක් ඔබගේ ඔය නාමකය, එහෙම නැත්නම් මනෝමයකය නොවෙනස්වා අඛණ්ඩ වජින්නව ඕක පාත්තගෙන ආව. තව ඉදිරියටත් ඔබ කොයි තරං කාලයක් හරි මඟඵල නොලබනවා නම් ඔය නාමකාය ඒකකයක් හැටියට පවත්වගෙන යනවා. හැබැයි රූපකාය ඔබට දිගටම පවත්වන්න බෑ. ඒකයි කිව්වේ මේ නාම ගොත්තං යදීරති රූපං ජිරති කිව්වේ. දැන් ඔබ මිය පරලොව යනවා. ඔබ ඔය රූපකාය තියෙන්නේ, කර්ජකාය තියෙන්නේ මේ එකතු කරගත්ත මස්ලේ ඇටනාට සහිත වූ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. එතකොට නාමකය එහෙම එකක් නෙමේ, ඒක නජීරති. මේක හොඳට තේරුම් ගත්තොත් අන්න නාම රූප පරිච්ඡේද ඥානය ඔබ තුල ඇති වෙනවා. එතකොට ඔබ මේ දුක් විඳින්නේ ওই නාමකය තුල කර්ම බීජ එකතු වෙනවා, රැස් වෙනවා, ගොඩ ගැහෙනවා. ඔබ මේ කර්ජකයත් මේ මනෝමයකයත් එකතු කරගෙන, ওই චිත්තජකයත් එකතු කරගෙන කර්ම බීජ සකස් කළාම ඒ කර්ම බීජ රැස් වෙන්නේ, ගොඩ ගැහෙන්නේ, එකතු වෙන්නේ කර්ජකාය තුල නෙමේ මනෝමය කාය තුල. ගති හැටියට කාලං කරෝති කියන කෙලෙස් පොදියක් හැටියට එකතු වෙන්නේ කර්ජකාය තුල නෙමේ මනෝමය කාය තුල. ඔබ වයසට ගිහිල්ලා මොන හේතුවක් නිසා හෝ එක්ක කර්මය අවසන් වෙලා, එක්ක ගෙන ආපු ආයුෂ ඉවරන් වෙලා, එක මොන හේතුවක් උපච්ඡේදක මරණයක් වෙන්න පුළුවන්, ඔබ මිය පරලොව යන. ඔබේ ඔය මිය පරලොව යන්නේ මේ කර්ජකාය මිසක් නාමකාය නෙමෙයි, මනෝමයකාය නෙමෙයි. එතකොට ඔබේ අර මනෝමයකාය තුල ඔබ මෙතෙක් සකස් කරගත්ත කර්ම බීජ තියෙන නිසා ඒ කර්ම බීජයක් අලුතෙන් පැල කරගෙන අලුතෙන් කර්ජකායක් හදාගන්න පුළුවන්. එතකොට මේ දුක් විඳින්නේ සැප විඳවන්නේ මේ කර්ජකයයි මනෝමය කයයි දෙකම. ඒක ඒකත් හිතට තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ මනුස්සයෝ දුක්විඳිනවා සැප ඉඳිනවා කියලා හිතන්නේ මේ කර්ජකායත් මනෝමයකායත් දෙකටම සැප දුක් තියෙනවා. නිරාමිෂ සුඛ ආමිෂ සුඛ කියලා. ඉතින් ඒක නිසා මේ නාමකායත් කර්ජකායත් පිළිබඳව දවස් ගාණක් යනකම් මේක දිග්‍රහ කරන්න පුළුවන්. නොයෙකුත් ආකාරයට මේ කර්ජකාය එහෙම නැත්නම් රූපකාය ආපෝ තීජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා හැටියට විග්‍රහ කරලා තියෙනවා. නාම කාය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය හැටියට විග්‍රහ කරලා තියෙනවා ත්‍රිපිටකයේ ධර්මයේ. ඒ වගේම පංචස්කන්ධය තුලත් රූප කොටස වෙනම වේදනා සංඥා වේදනා සංඥා සංකාර විඥාන පෘථග්ජන පුද්ගලයෙකුගේ අර නාම රූප හැටියට බෙදලා තියෙනවා. ඕක තියෙනවා ඔය පංචස්කන්ධයේම රූප කොටසකුයි නාම කොටසකුයි තියෙනවා. මේකත් බෙදලා තියෙනවා. ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නාම රූප පරිච්ඡේද ඥානය යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තා නම් ලැබුණා නම් ඒ පුද්ගලයාට තේරෙනවා මේ නාමකාය කියන එක දිගටම පවතිනවා. ඒක තුල කර්ම බීජයි පවතින්නේ. කර්ම බීජ නැත්නම් නාමකාය අර ආයි උපතක් ලබන්න බෑ. ඒ අනුව නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එක විශේෂ වශයෙන් පරමාර්ථ වශයෙන් දුකෙන් මිදීම වශයෙන් විමුක්තිය වශයෙන් ආර්ය ශ්‍රාවකය දකිනවා. නාම රූප පරිච්ඡේද ඥානය නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයාට පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් දෙකක් බව තේරුම් ගන්නවා. ඒ වගේම අර මාර්යයට උගලට අහුවෙන්නේ මොකද කියන එකත් මාර්යගේ මේ දෙන්නේ මොකද්ද කියන එකත් ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මගේ දෙවැනි ප්‍රශ්නය තමයි සීනිය පිටකයේ දේශාජ්‍ය ස්කන්ධකය කියන කොටසේ බුදුරජාණන් වහන්සේ සත්වතෙල් විරන් වෙච්ච භික්ෂූන් වහන්සේලාට බෙහෙතක් වශයෙන් පාවිච්චි කිරීම අනුදැන වදාරා තිබෙන බව පෙනෙනවා. මෙතනදී ප්‍රශ්න දෙකක් මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනයේ සහනම් කරන තිබෙන නිසා මේ සත්වතෙල් ඇත්ත වශයෙන්ම ඒ ස්වාභාවික විදිහට මරණයටපත් වෙච්ච සතුන්ගේ මාංශ වලින් ගත්ත ඒවාද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නය. නෑ, කිසිසේත්ම බුදුහාමුදුරුවෝ සත්ව තෙල් අනුදැනව දාරලා නෑ. සතුන්ගෙන් ගන්න දෙයක් බේසජ්ජ හැටියට විග්‍රහ කළා නෑ. දැන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා තියෙන්නේ ඒ කාලේ හැටියට රටේ තිබුණ මේ ස්වාභාවික ඇටවලින් ගෙඩිවලින් ගස්වලින් පොතුවලින් ගන්න පුළුවන් තෙල් වර්ග තිබ්බා. ඒ තෙල් තමා සත්ව තෙල් බුද්ධ දේශනාවේ කොහෙවත් දේශනා කළ නැහැ. පස්සේ කාලෙක බෞද්ධ සාහිත්‍යයට සමහර විට ඇතුල් වෙලා තියෙන්න පුළුවන්. නමුත් සත්ව තෙල් බුදුහාමුදුරුවෝ කොහෙවත් විග්‍රහ කළ නැහැ. ඒ වගේම සත්ව ආහාරයක් හැටියට නෙමෙයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා තියෙන්නේ මේ දැන් කිරි වෙඬරු එළඟි තෙල්. එළඟි තෙල් බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙනවා. එළඟි තෙල් භාවිතයට අනුදැන වදාරලා තියෙනවා. ඒක සත්ව ප්‍රාණඝාතයක් හෝ සත්ව ඝාතනයක් හෝ නෑ එළඟි තෙල් ගන්න. ඒක නිසා තව බොහෝ තෙල් වර්ග බුදුහාමුදුරුවෝ තල තෙල් ඒ වගේ දේවල් එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ පොල් තෙල් තිබුණ නෑ. ඒකින්ද පොල් තෙල් කියලා නෑ. නමුත් තල තෙල් වගේ තෙල් වර්ග බොහෝ දේවල් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා තියෙනවා. විග්‍රහ කළා තියෙනවා, පෙන්ලා දීලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කොහේවත් මේ සත්වයේගේ තෙල් ඔය එළඟි තෙල් තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකම දේ. ඒක සත්වයේගෙන් ගන්න. නමුත් ඒක ප්‍රාණඝාතයකින් සත්වෙක් මරලා ගන්න දෙයක් නෙමෙයි. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඒ සිංහල පරිවර්තයේ තියෙන ප්‍රශ්නයක්. ඒ සිංහල පරිවර්තනයේ පෙන්වලා තියෙන්නේ උදේ පෙරවරු කාලයේ සකස් කරපු මේ බෙහෙත, සත්ව තෙල්වලින් සකස් කරපු මේ බෙහෙත ආස්කාරයේ පරිහරණය අනුදැන වදාලා කියන ගමන් පරිවර්තනය තියෙන්නේ. එතන මේ කාලය කියන වචන මාගදී වචනය පරිවර්තනය කළා තුන පෙරවරුව කියලා. ඔව්, ඒකයි වර්ණ. ඒ කියන්නේ කාල කියන වචනේ මේ වැඩියට පරිවර්තනය කිරීමයි. ඒකේ තේරුම කාල කියන්නේ කෙලෙස් සිටින්. කාල කියන්නේ කෙලෙස් සිටින්. කාල නමුත් පරිවර්තකයා ත්‍රිපිටකයේ තියෙනවා මේ කාල කාලාමා කාලේ කාලේන කාලෝ කාලාන කාලා ඕම අකාල මේ වචන ත්‍රිපිටකයේ හැම සූත්‍රයකම තියෙනවා. අකාල අකාලිකෝ කාල කාලෝ කාලීන කාලං කාලං කරෝති කාලාමා කාල කරාම ඕම කාල කියන වචන තියෙනවා ත්‍රිපිටකේ. මේ ත්‍රිපිටකයේ මේ කාල කියන මාගදී භාෂාවේ වචන හැම තැනකදීම අර අසුතවත් පුතග්ජන පුද්ගලයෝ මේ ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට මේ කාල වෙලාව හැටියට පරිවර්තනය කළ තියෙනවා. දැන් කාලේන ධම්ම සවණං, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සමතෝ, කාලේන විපස්සනං. මේක කියලා තියෙන්නේ නිසිකල්ලට ධර්මය ශ්‍රවණය කළ යුතුයි, නිසිකල්ලට ධර්මය සාකච්ඡා කළ යුතුයි, නිසිකල්ලට සමතේ වැඩි යුතුයි, නිසිකල්ලට විපස්සනා වැඩි යුතුයි. කොහොමයි කියලා තියෙන. නමුත් මෙතන මේ කාලය වෙලාව කියන එකක් නැහැ. මේ වෙලාව කියන එක කාල කියන වචනේ සම්පූර්ණ වැරදි. මාගදී භාෂාවේ වෙලාව යොදලා තියෙනවා යාමය, සමය, කප්පය, යුගය තියෙනවා නම් ඒවා වෙලාව. නමුත් කාල කියන වචනේ තියෙන්නේ කාල, කාලෝ, කාලේන, කාලාමා, ඔක්කොම කෙලෙස්. මේ කෙලෙස් කියන වචනට වෙලාව යොදාගත්තෙන් අර පරිවර්තකයා අර උදේ කාලේ හවස් කාලේ කියනවා. දැන් විකාල, විකාල භෝජන. මේ විකල් වෙන්නේ සිත, වෙලාව විකල් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕන විකාල කියන්නේ. එතකොට මේ කෙලෙස් වලින් විකුට්ටි වූ සිතට කියනවා විකාල. ඒක නිසා විකාල භෝජන කියන එකේ තේරුම මේ වෙලාවකට දැන් බුදුහාමුදුරන් කාලේ අවුරුදු 21ක් යනකම් ඊටාගිරි සූත්‍රයේ දේශනා කරලා විනය නීතියක් පනවනකම් බුදුහාමුදුරුවත් අරහතුන් වහන්සේලාත් බුද්ධ ශ්‍රාවකයන් සියලු භික්ෂුණුත් දවල් රැ කොයි වෙලාවෙත් එහෙම වළඳන්න පටන් ගත්තා. නමුත් මේක විනය නීතියක් පනවල ගීතාගිරි සූත්‍රයෙන් විනය නීතියක් පනව අර රත්තෝ පරත්ත විරතෝ විකාල භෝජනා පටි විරතෝ හෝති කියලා. ඒකයි උනේ. ඊට පස්සේ තමයි විකල් සිතින් රාත්‍රී රස පිරේතකමට ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි කියලා කිව්වා. ඒකයි කිව්වේ. නැතුව මේ එහෙම බුදුහාමුදුරුව වෙන මීටයක් නෙමේ කටයුතු කළේ. ඒක හේතු ඔක්කොම විග්‍රහ කළා තියෙනවා කීටාගිරි සූත්‍රයේ. ඒක නිසා විකල් සිතක් ඇති වෙන්නේ. විකල් කියන එක විකල දැන් අද කියන්නේ විකල කන විකල කන භෝජන එක්ක හවස් හරුවේ විකල කන. නමුත් විකල් නැති ඒවා කෑමට කමන්නේ නැහැ. ඒකයි කියලා තියෙනවා. අද වෙනකොට ඔය බොහෝ දේවල් බොහෝ වචන ත්‍රිපිටකයේ තියෙන මාගදී වචන විකුට්ටි කළා. විකාල භෝජනත් විකෘති කරලා තියෙනවා. මහාකාර්මිකයන් වහන්ස වහන්සේගේ පාද නමස්කාරක සිටීම මම පළමුවෙන්ම. මට මේ අද ධර්ම දේශනාව වහන්සේ දේශනා කරනකොට මාතුලින් පොඩි ප්‍රශ්න දෙකක් මතු වුණා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ ඇතැම් තැන්වල දේශනා කරලා තියෙනවා මේ බොටල් නෙක් එකක් කැඩෙනවා කියලා. එතකොට මේ බොටල් නෙක් එක කැඩෙනවා කියන්නේ මේ මඤ්ඤතා ඉන්ද්‍රිය අඤ්ඤතා ඉන්ද්‍රිය බවට පත් වීම කියද කියලා. ඒක පළවෙනි ප්‍රශ්නය. ඔව්. දැන් ඇත්ත වශයෙන්ම මෙතෙක් ඔබ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන මඤ්ඤතාවෙන් නිච්චසේ සුඛසේ අත්ථසේ ගත්තා. දැන් ඔබ තේරුම් ගත්තොත් මේවා නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න සුදුසු නැහැ. මේවා මඤ්ඤමානෝ තත්වයෙන් ගත්තොත් මායයට බැඳිනවා. අමඤ්ඤමානෝ නම් ඔබ මුත්තෝ පාපී මාරු මායයෙන් මිදින්න දහස් වෙනවා. මේකම තමයි ඔය මඤ්ඤතාවය අඤ්ඤතා වීන්ද්‍රිය බවට පත්වීම. එතකොට ඔබ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති නම් ඔබ අඤ්ඤතා වීන්ද්‍රිය ඔබ තුල මතු කරගන්නවා. ඔබ නිච්චසේ සුඛසේ අත්ථසේ කල්පනා කරනවා නම් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ඔබ තුල මඤ්ඤතාවයේ පවතිනවා. ඒ අනුව බද්ධෝ මාරස්සෝ. ඒක නිසා මේ මඤ්ඤතා වීන්ද්‍රිය අඤ්ඤතාවයට පත් වෙන්නේ අර මඤ්ඤමානෙන් මිදී අමඤ්ඤමානෝ බද්ධෝ මුතෝ මුතෝ පාප මුත්‍යත්වයට පත් වීම. ඒ අනුව මඤ්ඤතාවේ අඤ්ඤතා වීන්ද්‍රිය බවට පත් වෙනවා. ඕක දෙකම එක අරයක් අට්ටයක් තේරුමක් ඇති වචන දෙකක්. වෙන ප්‍රශ්නේ දැන් වහන්සේ කිව්වා මේ උගුලට නැත්තම් මේ ඇමට අහුවෙන්නේ නැතුව බිලිකොක්කේ අමුණා තියෙන ආහාර මාළුවට ගන්න පුළුවන් වගේ සුතවත් අරිය ශාවකයාටත් මේ උගුලේ ඉඳගෙන යමක් පරිහරණය කරන්න පුළුවන්. ඔව් මේ පංචස්කන්ධයම ඒක තමයි කියන්නේ. එතන සාමාන්‍ය අර විවාහයේදී දැලි පිහින් පිළිකනවා වගේ වැඩක් නේද මෙතන කිව කපා ගන්න තු පිළිකන්න වගේ අර්ථයක් නේද මෙතන අර්ථවත් නෑ සාමාන්‍ය විවාහයේදී නෑ ඒක නෙමෙයි මම උදාහරණයට ගත්තේ දැන් අර බිලිකොක්ක යමුනුවාම මේක දැන් ඔතන තියෙන ආපෝතේජෝ ආයෝ පටවි රූපනේ තේරුණාද ඔතන තියෙන කෑමක් විතරයි මාළුවගේ පැත්තෙන් බැලුවහම ඒක නිසා මේ පංචස්කන්ධය තියෙන්නේ ඔතන පණ ඇති සතෙක් නෑ බිලිකොක්ක යමුනුවාම මැරෙනවා ඉතින් ඒක නිසා එහෙම දෙයක් සිවල තියෙන්නේ ආහාර ඒ වගේම මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයමයි තියෙන්නේ ඒක නිසා ඒක උදාහරණයක් උපමාවක් හැටියටයි කිව්වේ අර උගුලට අහුවෙන්නේ ගිල්ලොත් නමුත් පැත්තෙන් පැත්ත කඩලා කෑවොත් අර පංචස්කන්ධය පරිහරණය කරනවා භාවිතා කරනවා උපාදානයෙන් තොර එනිසා මේ වැරදියට තේරුම් ගන්න එපා මේක වැරදි දෙයක් ඔබ මං කිව්වේ නෑ මේ සතේ ගැනයි කිව්වේ මාළුවා ගැන ඉතින් ඒක නිසා මාළුවා උගුලට අහුවෙන්නේ නැහැ මාළුවා මාර්යාගේ උගුලට අහුවෙන්නේ නැහැ මාළුවට පුළුවන් නම් පැත්තෙන් පැත්ත ගන්න නමුත් මාළුවට ඉවසීමක් නැහැ මාළුවට දැනීමක් නැහැ ප්‍රඥාවක් නැහැ මේක පැත්තෙන් පැත්තේ කොටලා ගන්න මාළුවා කරන්නේ බිලිකොක්ක එක කටටම ගිලිනවා උගුලට අහුවෙනවා ඒකෙන් බේරෙන්නේ මං කිව්වේ මේ උදාහරණේ ඒ උදාහරණේ ඉතින් ඔබට පුළුවන් ඔබ කල්පනා කරන විදිහට ඕන පැත්තකට තර්ක දාන්න ඒක නෙමෙයි මේක ධර්මතාවයට ගැලපෙන විදිහට මේ උපමාව ගන්න. ඒකයි කිව්වේ. දරු අරහතුන් වහන්සේ මම කැනඩාව ඉඳලා කතා කරන්නේ ප්‍රශ්නයක් තියෙනවා. අපි සමාව ගැනීම ණය ගනුදෙනුව සමාව ගැනීම නිතරම කරද්දී ඒකෙන් තමන්ගේ ළඟම ඥාතීත මිත්‍රාදීන් අපෙන් ඈත්වීමක් සිද්ධ වෙනවද මොන යම් කෙක මරණයක් සිද්ධ වෙලා හරි නැත්නම් වෙන යම් හේතුවකින් හරි එහෙම අපෙන් ඈත්වීමක් සිදු වෙලා අපිට කනගාටුදායක විදිහට ඈත්වීමක් සිදුවීමක් සිද්ධ වෙන්න හැකියාව තියෙනවද කියන එක මට දැනගන්න ඕන. නෑ මේක දැන් ඇත්ත වශයෙන්ම මේ තණ්හාවයි උපාදානයයි ඇති වුණොත් තමයි බැඳීම බද්ධවීම බද්ධ වුණොත් තමයි අර වියෝ වුණොත් දුකටපත් වෙන්නේ. නමුත් දැන් අපි හරියටම ණය ගනුදෙනුවේ මිදී නිදහස් වුණාම අපි මේ උපාදානයෙන් අපේ හිත මිදවා නිදහස් කරනවා. ණය නෑ අනන සුඛයටපත් වෙනවා. ඒක නිසා මේක හිතන්න ඕනේ අපි මේ සංසාර ගමනේ ඔය සියලු ඥාති මිත්‍රාදීන්ට ණය තියෙන නිසයි මේ ඥාතීන් හැටියට මේ සංසාර ගමනේ අපි ළඟ ඉන්නේ අපි ගාවට ඉන්නේ අපිට සම්බන්ධ වෙන්නේ මේ සම්බන්ධතාවලින් මේ බැඳීම් වලින් මේ ණය ගනුදෙනුවෙන් සියලු දෙයින් මිදී නිදහස් වෙන්න පුළුවන් නිදහස් වෙන්න ඕන නිවන් දකින්න බෑ මේ බැඳීමක් අත්වල් අල්ලගෙන ඔක්කොම එකට නිවනට යන්න බෑ අර මේ වහාමුදුරුවනම් කියනවා එකම දම් සභා මණ්ඩපයකදී මේ බණ අහලා නිවන් දකින්න එහෙම නිවන් දකින්න බෑ එහෙම ක්‍රමයක් නෑ එක එක පුද්ගලයා තම තමන් මොන නිවන් දකින්න ඒක නිසා අර නිවන් දකින්න නම් ඔය ණය ගනුදෙනු වලින් සියලු දෙයින් මිදී නිදහස් වෙන්න ඕන තමන්ගේ අම්මා තාත්තා ගෙන්වුත් නිදී නිදහස් වෙන්න ඕන ආයේ අම්මා තාත්තා වෙලාම ඒකයි ඉපදෙනවා කිව්වනම් නිවන වැහෙනවා ඒක නිසා නිවන වැහෙන්නේ දැන් ඔබට හොඳ ආදරය කරපු ලව් කරපු උපකාර කරපු බොහොම පිය බවින් සලකපු තාත්තා හරි අම්මා හරි මිය පරලොව ගියාම ඔබ හිතනවා නම් අනේ මගේ තාත්තා වෙලාම මගේ අම්මා වෙලාම නැවත නැවතත් ආයි ආයිත් නැවත නැවතත් මතුමතු තුබ දිනවගේ ඔබේ නිවන ඔබම වහගන්නවා. නමුත් අපි ඒ බැඳීමෙන් ඒ සම්බන්ධතාවෙන් ඒ බැම්මෙන් මිදී නිදහස් වෙන්න අර ණය ගනුදෙනුවේ මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා නම් ඔබේ නයම් මිදී නිදහස් වෙනවා ඒ බැම්මෙන් මිදී නිදහස් වෙනවා ඔබ බන්ධනයෙන් මිදී නිදහස් වෙනවා සම්බන්ධතාවෙන් උපාදානයෙන් මිදී නිදහස් වෙනවා ඒකයි නිවන ඒකයි මේකේ තේරුම. අවසරයි අරහතුන් වහන්ස, මම දොස්තර අශෝක ජයසේන පොළඹින් කතා කරන්නේ. ස්වාමීන් වහන්ස මට කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න, මේ සත්තාන කුසල සූත්‍රයේදී අපි රූපය පජානාති කරන හැටි, රූප සමුදය, රූප සමුදය නිරෝධය පැහැදිලි. නමුත් අපි හිතමු ශබ්දයක්, එහෙම නැත්නම් ධම්ම අරමුණක් වෙන අවස්ථාවේදී ඒක අපි මේ විභංග කරලා බලන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඔව් ඒක දැන් ඇත්ත වශයෙන් සත්තාන කුසල සූත්‍රයේ මේක බෙදලා ඉස්සෙල්ලම පංචස්කන්ධයේ පහකට බෙදලා මේ රූපය පිළිබඳව විග්‍රහ කළා. රූප, රූප සමුදයං, රූප නිරෝධං, රූප නිරෝධගාමිනීං පටිපදං, රූප අස්සාදං, රූප ආදීනවං, රූප නිස්සරණං. ඒ වගේම වේදනා, සංඥා, සංකාර විඥාන පහකට බෙදුවා. මෙතෙන්දි මේ සංඥා තියෙන්නේ, සංඥාරම් සමුදය තියෙන්නේ අර ඔය කියපු ශබ්දය, ශබ්ද සංඥා. අර ඇහෙන් දකින රූප සංචේතන, කනට ඇහෙන ශබ්ද සංචේතන, නාසයට එන ගන්ධ සංචේතන, දිවට එන රස සංචේතන, ඒ වගේම පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. එතකොට ඒ සංඥා විග්‍රහයේදී ඔය පහම පංචස්කන්ධයේම ඔය ඇලෙන ඔය අවස්ථා තියෙන ඔය අවස්ථා හතම විග්‍රහ කරලා තියෙනවා සත්තාන කුසල සූත්‍රයේ. ඒකත් සමුදය නිරෝධ කිරීම හැටියටම විග්‍රහ කරලා තියෙනවා, නිරෝධගාමිනී පටිපදාව හැටියටම විග්‍රහ කරලා තියෙනවා, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය සියලු අංග සම්පූර්ණව මේ රූප වෙනම විග්‍රහ කරලා තියෙනවා, වේදනා වෙනම නිග්‍රහ කරලා තියෙනවා, සංඥා වෙනම විග්‍රහ කරලා තියෙනවා, සංකාර විඥාන වෙනම විග්‍රහ කරලා තියෙනවා සත්තාන කුසල සූත්‍රයේ. ඊටාම පැහැදිලිව ඒ පහම පංචස්කන්ධයම වෙන වෙනම විග්‍රහ කරලා සමුදය නිරෝධ කරන හැටිත්, සංවට්ඨ විවට්ඨ කරන හැටිත්, විඤ්ඤාපනා පඤ්ඤාපනා කරන හැටිත් විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව උපාදානයෙන් මිදී නිදහස් වෙන හැටි කියලා තියෙනවා. ඒ ආකාර සියල්ල අංග සම්පූර්ණ වෙන සූත්‍රයක් තමයි සත්තාන කුසල සූත්‍රය. අතිපූජනීය අනුබුදු පියාණනි, අවසරයි. මම අනුෂා ජර්මනියේ සිට. මට තිබෙන්නේ ප්‍රායෝගිකව අධ්‍යක තිබෙන ප්‍රශ්නයක් ගැන විමසීමක්. අවසර, බොහෝ වේදනාවෙන් පෙළමින් රෝගී තත්ත්වයේ සිටින සමහර රෝගී අය වෙනුවෙන් අදිට්ඨානමය සත්‍යක්‍රියාවක් කර බෙහෙත්වලින් ගැනීමට නොහැකි සුවයක් ඒ අයට දිට්ඨේව ධම්මේ විදියට ලබා දිය හැකි බැව් මම අත්දැකීමෙන් ලබා තිබෙන අතර, ඒ මොහොතේම එය පුණ්‍ය කම්මයක්සේ සලකා කුසල ධම්මයක් බවට පත් කර මම තවත් අදිට්ඨානයක් කරනවා. ඒ රෝගී තත්ත්වයෙන් සිටි අයටත් මතු ජීවිතයේදීම පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුඤ්ඤතා අත්ථ සම්මාපණී දීච අරිය සච්ඡාන දස්සනං වීමට සියලු හේතු සැකසේවා කියා. නමුත් මගේ ප්‍රශ්නය වූයේ, ස්වාමීනි, බාහිර කෙනෙක් වෙනුවෙන් එලෙසින් තාවකාලික සුවයක් හෝ ලබා දුන්නාට තමන්ට රෝගී තත්ත්වයක් ඇති වූ මොහොතක එලෙසින් සත්‍යක්‍රියාවක් කර එය සුව කර ගැනීමට නොහැකි එතන යම් කියන්නේ තමන්ටවත් නොදෙන්නේන අත්පටිලාභයක් තිබෙන නිසාද, එහෙම නැතිනම් තමන්ගේම වරදකින් තමන්ට එන කම්ම විපාකයක් නිසා එය වැය කිරීමට සිදුවන නිසාද සුපක් වේවා. ඔව්, දැන් මෙතන ඇත්ත වශයෙන්ම ඔබ ආර්ය ශ්‍රාවකයෙක් නම් ඔබ නිවැරදිව සත්‍යක්‍රියා බලයක් පතුරවන්න පුළුවන් නම්, සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් තවත් කෙනෙකුගේ අර වේදනාව, කායික මානසික වේදනාව තාවකාලිකව යටපත් කරන්න. තාවකාලික සුවයක් ලබා දෙන්න. නමුත් ඔබට බෑ ඔබගේ වේදනාව ඔබගේ කායික හෝ මානසික හෝ වේදනාවක් ඇති වුණා නම් ඔබට ඒක ඔබටම කරගෙන ඒක ඒ සත්‍යක්‍රියාව කරන්න බෑ. මේකට උදාහරණයක් තියෙනවා. බුදුහාමුදුරුවන්ටත් මේ යම් කායික මානසික වේදනාවක් ආපු වෙලාවක චුන්ද කියන අරහතුන් වහන්සේට කිව්වා බුදුහාමුදුරුවෝ, චුන්ද මේ බොජ්ජංග සූත්‍රය දේශනා කරන්න කියලා. බොජ්ජංග සිහිපත් කරන්න. ඒ අනුව බුදුහාමුදුරන්ට පුළුවන් වුණා අර චුන්ද බොජ්ජංගේ තියෙන එකයි බුදුහාමුදුරන්ගේ කායික වේදනාව යම් තාවකාලිකව ඊට පස්සේ වෙනස් කරගන්න පුළුවන් වුණා මේ බොජ්ජංග සිහිපත් කිරීමෙන්. චුන්ද බොජ්ජංග. ඒක නිසා මේ බොජ්ජංග සූත්‍ර තියෙනවා ත්‍රිපිටකයේ, කස්සප බොජ්ජංගේ, මොග්ගල්ලාන බොජ්ජංගේ, චුන්ද බොජ්ජංගේ, මෙහෙම බොජ්ජංග. බොජ්ජංග සූත්‍ර දේශනා කරලා තියෙන්නේ තව කෙනෙකුගේ, අරහතුන් වහන්සේ කෙනෙකුගේ මේ කායික වේදනාව, තාවකාලිකව මතු වූ කායික වේදනාවේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන ඒ බොජ්ජංග දේශනා කරනකොට, බොජ්ජංග සිහිපත් වෙනකොට භව අංග මේ රාග භව, දේශ භව, මෝහ භව, උතුරාදමෝ භව සිහිපත් වෙනකොට අර කායික වේදනාවත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං නිබ්බිදා තත්වයට පත් වෙනවා. ඒක නිසා මේ බොජ්ජංග සූත්‍ර ත්‍රිපිටකයේ තියෙනවා, දේශනා කරලා තියෙන්නේ අරහතුන් වහන්සේ කෙනෙක් හෝ බුදුහාමුදුරුවෝ හෝ තවත් අරහතුන් වහන්සේ කෙනෙකුගේ හෝ බුදුහාමුදුරුවන්ගේ හෝ කායික වේදනාවක් මතු අවස්ථාවක ඒකෙන් මිදෙන්න. ඒ මිසක් අර සත්‍යක්‍රියාවක් කරලා ඒ අවස්ථාවට ඒක ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ නිසා මගඵලලාභී කෙනෙකුට පුළුවන් බොජ්ජංග සිහිපත් කළා, බොජ්ජංග දේශනා කළාම අර තවත් මගඵලලාභී කෙනෙකුට බොජ්ජංග සූත්‍රය, බොජ්ජංග මෙනෙහි කරන්න. ඒ අනුව ඒකෙන් ඒ කායික තාවකාලික දෙයින් මිදී නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේක තමයි මේ බොජ්ජංග සූත්‍ර දේශනාවල තියෙන හරය. භව අංග, රාග භව, දේශ භව, මෝහ භව පියවර හතකින් උදුරා දැමූ භව සිහිපත් කිරීම, නැවත සිහිපත් කිරීම, මේකේ පරම සත්‍ය සිහිපත් කිරීම තමයි බොජ්ජංග සූත්‍රවල තියෙන. දෙවනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, අනාගාමී පුජ්‍යලේකු තුල අනුසහගතේ කෙලෙස බිහි නොවුනත් සබ්බ කෙලෙස ක්‍රියාත්මක වීමෙන් සමුදය බිහිවන්නේ ඔහු තුල තවදුරටත් චිත්ත විපල්යාසයන් ශේෂ වී පවතින නිසාද? ඔබ වහන්සේ සුවපත් වේවා. ඔව්, ඒක ඇත්ත. දැන් මෙතන තියෙනවා සබ්බ කෙලෙස පරිනිබ්බායි සූත්‍රය කියලා සූත්‍රයකුත් අපි දේශනා කළා. දැන් මේ දෙසැම්බර් මාසේ මුල ඒ දිනවල මේ සබ්බ කෙලෙස පරිනිබ්බායි සූත්‍රය, එහෙම නැත්නම් සබ්බාසව සූත්‍රයේත් මේක තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ කෙලෙස් වර්ග තුනක් තියෙනවා. තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය හැටියට අනුසය හැටියට උපදිනවා. ඒ වගේම ආසය හැටියට කාමාසය, භවආසය, දිඨාසය, අවිද්‍යාසය හැටියට තැන්පත් වෙනවා, ගැප් ගන්නවා. එහෙම නැත්නම් ඒක මුල් බැහැ ගන්නවා. මේ මුල් බැහැගෙන තියෙන ආසය සහ මුලින්ම උදුරා දාන තාක්කල් ඒ උදුරා දැම්මත් මේ කර්ජකයට යම් යම් ආබාධ වේදනා ඇති වෙන්න තුරුන් ඒ වාර හේතුඵල ධාමට අනු ඒක නිසා මේ සබ්බ කෙලෙස පරිනිබ්බායි තත්වයට පත්වෙන තාක්කල් යම් කෙනෙකුට මේ කෙලෙස් වලින් බැම්ම කපා දාන්න බෑ. බැමි තුනක් තියෙනවා. බැමි තුනකින් තමයි මේ සසර ගමනට බැඳලා තියෙන්නේ. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම, තමන්ම සකස් කරගත්ත බැමි තුනක්. ඔය බැමි තුනම ඔබ සකස් කරගත්ත නිසා ඔබට කපා අවසන් කරන්න පුළුවන්. රාගක්කයෝ නිබ්බානං, දේශක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. ඔය බැමි තුන කැපුවට පස්සේ ඔබට මොන කෙලෙස් වලටවත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මයි යථා භූතං පජානාති. ඒ අනුව ඔබ අර අනුපරිවත්තන්තී තත්ත්වයට පත්වෙන්නේ නෑ. ඒ අනුව අර රෝධ විරෝධ සමාපන්න ඕනේ මේ අනුරෝධ විරෝධ විප්පහිනෝ තත්ත්වයට පත්වෙන්නේ නෑ කියලා ද්විතීය ලෝක ධම්ම සූත්‍රය පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේ සබ්බ කෙලෙස පරිනිබ්බායි වෙන්න නම් ඔය රාගක්කේ දේසක්කේ මෝහක්කේ කියන බැමි තුනම කපන්න ඕන. කය කියන්නේ කපා දාන බැම්ම නැවත හා නොවන ආකාරයට කපන්න ඕන. ඒකයි කය කියන්නේ. හොඳයි, තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්ස, මම කෝකිලා ඔස්ට්‍රේලියාවේ සිට. ගෞරවනීය අපාරහත් බුදුපියාණන් වහන්ස, පළමුවෙන්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් निराකරණය කරගන්නට. ඒ සඳහා මට අවසරයි. මගේ පළමු ප්‍රශ්නය යොමු වන්නේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද සංයුක්ත නිකායේ අරහන්ත වග්ගෝහි සඳහන් රාධ සුත්තං සහ සුරාධ සුත්තං සම්බන්ධවයි. රාධ සුත්තංගේ සඳහන් වන සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය පහිනවීම අනාගාමී ඵල පූර්ණය වන අවස්ථාවේදී, සුරාධ සුත්තංගේ සඳහන් වන සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මාන අපගතං මානසං තත්වය අරහන්ත ඵල පූර්ණය වන අවස්ථාවේදී සිදුවන දෙයක්ද ස්වාමීන් වහන්ස? ඔව්, මේ ඔය දැන් අඩ කිව්ව උපාදීයමානෝ බද්දෝ මාරස්ස, මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස, අභිනන්දිමානෝ බද්දෝ මාරස්ස, මේකමයි තියෙන්නේ මේ රාධ සූත්‍රයත් සුරාධ සූත්‍රයත්. මේකේ මේ සුරාධ සූත්‍රයේ තියෙන්නේ අත්වාසේ මේක තමයි 10 වෙනි අරහන්ත වර්ගයේ අන්තිමම සූත්‍රය. මේකේ තියෙන්නේ කිංච සුරාධ රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම ඊන ප්‍රනීත දුරේ සම්තිකේවා සබ්බන් රූපං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දස්වා අනුපාදා විමුක්තෝ හෝති. අනුපාදා විමුක්තෝ කියන්නේ අරහත් ඵලය. එතකොට මේක අර මඤ්ඤමානෝ උපාදීයමානෝ අභිනන්දිමානෝ මාරෝ බද්දෝ මාරස්ස, ඒ වගේම අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ, ඒ වචන වෙනුවට මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති. ඒ ආර්ය ශ්‍රාවකයා අර ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති වලින් මිදිලා නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති තේරුම් ගත්තනම් මේක චචක්ක සූත්‍රයේ ඉතාම විග්‍රහ සහිතව විස්තර සහිතව 36 ආකාරයකට ඒතං මම නේතං මම හැටියට විග්‍රහ කළා තියෙනවා. ඒක නිසා චක්කුන්නේතං මම රූපන්නේතං මම සෝත ලද්ද ගාන ජීවහා, ඒ වගේම චක්කු විඥාන සෝත විඥාන මේ විඥාන 6, ඒ වගේම සම්පස්ස 6, ඒ වගේම වේදනා 3 වේදනා 6, තණ්හා 6 චක්කු සම්පස්ස තණ්හා, ඒ 6 ඔක්කොම 36ම නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති කිව්වහම සබ්බං සබ්බං මේක තියෙන අර සබ්බං රූපං නේතං මම, සබ්බං වේදනං නේතං මම, සබ්බං සංඥා නේතං මම, සබ්බං සංකාර නේතං මම, සබ්බං විඥානං නේතං මම, ඒ අනුව සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුක්තෝ හෝති වෙනවා. ඒක නිසා 36ම දැන් මේක මහා සතරාතිපට්ඨාන සූත්‍රයේත් අවසානයේ තියෙනවා, ඒ වගේම චචක්ක සූත්‍රයේත් තියෙනවා. මේ සූත්‍රයේ කෙටියෙන් තියෙනවා සබ්බං කියලා. එච්චර අරහත්ත්වයටම පත් වෙනවා. අරහත්ත්වයටම පත් වෙන්නේ ඔය පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානයෙන් මිදෙන්න ඕන. උපාදානය තමයි පැවැත්ම. උපාදානයෙන් මිදුනහම තණ්හාවෙන් මිදෙනවා. ඒ අනුව ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියලා ගන්නෑ. නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාතිමයි. ඒකම තමයි නිවන, ඒකම තමයි ධර්මය, ඒක තමයි මාර්ගය, ඒකම තමයි පාර පිළිවෙත. ඔබටත් මටත් කාටත් සියලු භව උදුරා දමන්නට උපකාර වන මාර්ගය මේකයි. නමුත් සියලු අසුතවත් පුතග්ඥාන පුද්ගලයන්ට බෑ නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති මෙනෙහි කරන්න වචන ටික නෙමේ මේක තියෙන්නේ මේක අර්ථය තේරුම් අරගෙන භාවිතයට ගන්න ඕන නේතං මම නේසෝ ආමත්මි නමේසෝ අත්තාටි නමුත් සියලු සුතවත්තරිය සාවකයෝ මේක කරනවා අසුතවත් පුතග්ජන පුද්ගලයෝ මේක කරන්න බෑ කරන්න නෑ ඒ වෙනුවට ඒගොල්ලෝ කරන්නේ එතන් මම ඒසෝ ආමත්මි ඒසෝ මේ අත්තාටිසේ කරනවා ඒ අනුව පැවැත්මට බැඳෙනවා අනුසය උපදිනවා හොඳයි එහෙනම් මේක තමයි තේරුම මේක තමයි ධර්මය මේක තමයි හරය අද අපි මේ සියලු දෙනාට අද පෝය දවස පසළොස්වක පෝය අපි අද හවස්වරුවේ ධර්ම දේශනාවක් නැහැ නමුත් ඒ වෙනුවට අද බ්‍රහස්පතින්දා හෙට සිකුරාදා අනිද්දා සෙනසුරාදාත් ඉන් අනිද්දා ඉරිදාත් මේ සෙනසුරාදා ඉරිදා ඒ කියන්නේ ජනවාරි මාසේ 30-31 දවස් දෙකෙත් ඔබට මේ ඉන්ටර්නෙට් එකෙන් අහන්න පුළුවන් විදිහට ධර්ම දේශනා දෙකක් උදේ වඩුවේ කරන්න බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා උදේ 8:30ටත් 8:30 ඉඳන් 11 දක්වාත් ඉරිදා උදේ 8:30 ඉඳන් 11 දක්වාත් ඔබට ධර්ම දේශනා දෙකක් පවත්වන්න අපි සියලු කටයුතු සකස් කරලා තියෙනවා ඒවට අදාළව සූත්‍ර ධර්මයක් ඉන්ටර්නෙට් එකට අපි දානවා ඒකත් බලාගෙන ඒ ධර්ම දේශනා දෙකටත් සවන් දෙන්න පුළුවන් ඒ වගේම අද උදේ දානයත් අද දවල් දානයත් පිළිබඳව ඒ දායකයන් අපි මේ ඉන්න අපේ ආරණ්‍ය සේනාසනයේ ඉන්න ගිහි පැවිදි දෙපිරිසටමත් ඔබ ධර්මය අහන්න ආපු සියලු දෙනාටත් මේ දවල් දානයත් හිල් දානයත් දුන්න පින්වතුන් ඉන්නවා මොරටුවේ සිට පැමිණි KDH ඥානවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් හිල් දානමේ පින්කමට දායකත්වයේ දරුවා ඒ මිය පරලොව ගිය KDH ජේම්ස් පියානන් සහ SH සීලවතී මව ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් දැනට රෝගීව සිටින KDH නාලිනී සහෝදරියට නිරෝගී සුවය ආශිර්වාද කරන යහපත් චේතනාව. ඒ වගේම ගම්පාපදිංචි චමිලා ලියනාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසිනුත් මන් දානමේ පින්කමකට දායකත්වයේ බලාපොරොත්තු වෙනවා. මිය පරලොව ගිය MK ජයවතී ලියනාරච්චි මව ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරන යහපත්ය. ඒ වගේම දහවල් දානය කඩවත සිට පැමිණි H නාල්නී පෙරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා හා ඥාතීතු මිත්‍රාදීන් විසින් මිය පරලොව ගිය වසන්ත කුමාර මහතා ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම කහතුඩුවේ සිට පැමිණි WM චමින්ද මහතා ගයනි මහත්මිය ඇතුළු ඒ මෞද මවපියන් ඥාති මිත්‍රාදීන් හිතවතුන් සියලු දෙනා විසින් නෑදෑ හිතවතුන් විසින් මිය පරලොව ගිය WM හේරත් බණ්ඩාපියාණන් WM දිනේෂා සහෝදරිය ඒ වගේම වසරකට පෙර මිය පරලොව ගිය චාතුර්ය පැතුම් නෙත්සර පුතා ඒ වගේම මිය පරලොව ගිය MD ජාවර්ධන පියාණන් ඥානවතී මව ඇතුළු පරම්පරාගතව මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහිපත් කළා කැපකොට පින් අනුමෝදන් කරන යහපත් චේතනාවක් ඇතුව ඒ වගේම ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සංසාරගත පරම්පරාගත මෞදෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන් මේ අවස්ථාවේ සිහිපත් කළා ඒ සියලු ඥාතීන්ටත් කැපකොට පින් අනුමෝදන් කරන යහපත් පිරිසුදු චේතනාවක් ඇතුව තුන් සිත පහදාගෙන පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙන්න පින් පවරන්න. එත්තාවතාච අම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත් අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතා හොන්තු ඥාති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගම සතන් සමාගමු තුයාව නිබ්බානපත්ති. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා. සාදු සාදු සාදු.